සම්බුද්ධ වසරින් 2604 සිහි කැඳවන බුද්ධ වර්ෂයෙන් 2559 වෙනි සම්බුද්ධ වසර විසක් පුර පසළොස්වක දිනය ගෞරවයෙන් සිහිපත් කරමින් වන්දනීයව සිහිපත් කරමින් අසම සම දෙවියන්ටත් වඩා බ්‍රහ්මයන්ටත් වඩා ලොව සියලුම මිනිස් ප්‍රජාව අතරත් දිව්‍යමය ප්‍රජාව අතරත් සමස්ත ලෝකයේම සමකල නොහැකි අසම සම සියල්ලට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ තුන් ලෝ තිලක භාග්‍යවත් වූ අරහත් වූ ඒ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල් දිනය අදයි. ඒ පිළිබඳව මහත් ගෞරවයකින් ශ්‍රද්ධාවකින් සිහි කටයුතුව තිබෙනවා. බුදුරජාණන් වහන්සේට සිදු කරනු ලබන වැදගත්ම පූජාව තමයි මේ ධම්මානුධම්ම පටිපත්ති පූජාව. ඒක තමයි පරමත්ත පූජාය හැටියට බුදුරජාණන් වහන්සේ අගය කළේ. ඉතින් අනිකුත් පූජාවල් ප්‍රතික්ෂේප කළා නෙමෙයි, ඒ පූජාවලුත් තාම ශ්‍රේෂ්ඨයි. ඒ පූජාවන් අතර තාම විශිෂ්ට පූජාව තමයි අපි මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. ප්‍රතිපත්තිමය වශයෙන් තමන්ගේ සිත කය වචනය සාදා ගැනීම. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්ති මහා ජාති නත්ති දහානි පුනබ්බහෝ. මම ලෝකයට අග්‍ර කෙනෙක් වෙනවා, ඒ වගේම ජ්‍යෙෂ්ඨ කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් බවට පත් වෙනවා. මට නැවත නැවත උපදින ස්වභාවයක් ඇත්තේ නැහැ. මේ උදාන වාක්‍ය කියවෙන්නට ඇත්තේ ලෞතුරා බුද්ධත්වයේ සමගයි. ඒ තමයි ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ උප්පත්තිය. එනිසා ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ උප්පත්තියේදී මේ උත්තරීතර පදය කියවෙන්නට ඇති. නමුත් මේ පදය මුල් කරගෙන තමයි මෙලොවට පහළවන්නේ සිද්ධාර්ථ කුමාරයාණන් කෙනෙක් හැටියට. ඒ පදේ අරුතෙන් ඉපදුණු ඒ සිද්ධාර්ථ නම් මහාවීරයාණන් වහන්සේ ඒ පදය පූර්ණත්වයට පත් කළේ ඒ දඹදිව බුද්ධගයා ජයශ්‍රී මහා බෝහාමුදුරුවන් වහන්සේ අභියසදී. සාමාන්‍ය මිනිසෙකුට කිසිසේත්ම ලෝකයේ නොදැකිය හැකි, අවබෝධ කරගත නොහැකි, හිතන්නටවත් නොහැකි අසිරිමත්ම ධර්මයක් තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ. ඉන්ද්‍රිය විෂයක් නොවන ධර්මයක් ඉන්ද්‍රියන් වලින් සමන්විත මිනිස්සේ, ඉන්ද්‍රිය බුද්ධියක් ඥානයක් තියෙන මිනිස්සේ අවබෝධ කළා කියලා කියන්නේ ඒක අදහන්න බැරි, හිතන්නවත් බැරි කාරණයක් වෙන තුනේ. ඒ නිසා ලෞතුරා බුදුහාමුදුරන්ගේ අවබෝධය මේ ලෝකයේ සියලුම සොයා ගැනීම වලට වඩා ඉහළයි. සියලුම විද්‍යාත්මක සොයා ගැනීම වලට වඩා ඉහළයි බුදුහාමුදුරුවන්ගේ සොයා ගැනීම. ලෝකයේ මිනිසුන් සොයාගන්නේ ඉන්ද්‍රිය විෂය ධාරාව තුල පවතින දේවල්. නමුත් බුදුහාමුදුරුවෝ සොයාගත්තේ ඉන්ද්‍රියන්ට විෂය නොවන තරමේ සැඟවුණු ධර්මයක්. එවන් වූ ධර්මයක පිහිට ආශිර්වාදය ලබන පිරිසක් අප සියලු දෙනාම. ඒ නිසා අපි දුර්ලභම සම්පත් සියල්ලම ලබන පිරිසක් මේ සමස්ත ලෝකයේ. ඒ දුර්ලභ බව මෙතකයි කියලා නිමා කරන්න බෑ. ඒ නිසා ඔබ දුප්පත් එහෙම නැත්නම් විවිධ අගහිඟකම් වලින් කියලා මානසික වශයෙන් පෙළෙනවා නම් ඔබ තේරුම් ගන්න ඔබ මේ ලෝකයේ තියෙන අතිශය දුර්ලභ සියල්ලම ලබමින් ලබලා තියෙන කෙනෙක් කියන එක. තුන් වූ ශ්‍රද්ධර්මය, ශ්‍රද්ධාව මෙනෙහි කරන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් බුද්ධියක්, ඥානයක්, මනුෂ්‍යත්වයක්, කල්‍යාණ මිත්‍රත්වයක් මුණ ගැහුණු අවස්ථාවක් ලබා සිටින මොහොතක් කියන අදහස සිත් තුළ දරා ගන්නට ඕන. අපි ධර්මයේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ කරුණු ටිකක් ඉගෙන ගන්න එකට නෙමෙයි. ධර්මයේ ඉගෙන ගන්න පින්නතුනි අපේ සිතේ අවශ්‍ය කරන පිරිසුදුතාවය ඇති කරන්න. ධර්මය පිරිසුදු කාරකයක් හැටියටයි භාවිතා කරන්නේ, තමන්ගේ හිත පිරිසුදු කරගන්න. හිතේ අපිරිසුදුකමක් තියෙනවද නැද්ද කියලා තමන්ට දැනගන්න පුළුවන්. ඒ තමයි තමන්ගේ හිත බරයි, තමන්ගේ හිත වැළපෙන සුළුයි, කනස්සලු භාවයෙන් යුක්තයි. එහෙමනම් අප සිත පවිත්‍ර කළ යුතුයි. තමන්ගේ සිත දිහා අවධානය යොමු කරගන්න. මගේ හිතේ තියෙන ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති දුරු වේවා. අදිෂ්ඨානයක් කරන්න, මගේ හිතේ තියෙන ලෝභය දුරු වේවා. මගේ හිතේ තියෙන ද්වේෂය දුරු වේවා. මගේ හිතේ තියෙන මෝහය දුරු වේවා. හිතින් පවිත්‍ර කරගෙන යුතුයකම් පැවැත්ම ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන්. ඔබ දැක්මෙන් මනසින් පවිත්‍ර කෙනෙක් බවට පත් විය යුතුයි. අතීතයේ සිදු සියලු අඩුපාඩු කම්වලට, වැරදිවලට මා සමාව ඉල්ලා සිටිනවා. යම් අගුණ දුර්වලකමක් තිබේ නම් ඒ අගුණ දුර්වලකම් දුරු වේවා. මගේ සිත සද්ධර්මයේ තුල ඒ ලෝකෝත්තර ධර්මයේ තුල පිහිටාවා. එසේ අදිෂ්ඨාන කරන්න. යම් අගුණ දුර්වලකමක් තියෙනවා නම් දුරු වේවා. මාගේ සිත සද්ධර්මයේ තුල ලෝකෝත්තරත්වෙහි පිහිටාවා. අතීතයේ මතක වශයෙන් ඇති කරගත් සියලුම කෙලෙස් මලු හිසෙන් බිම තබලා හිස මත පුරවගෙන ඉන්න මේ මලු බිමින් තබලා හිස සැහැල්ලු කරගන්න. අනාගතයේ උදෙසා ගොඩනගාගෙන තියෙන මලු බිමින් තබලා මේ කාලය තුල තමන් සැහැල්ලුවට පත්වන්න. වර්තමානය සැහැල්ලු කරන්න, නිදහස් කරන්න. වර්තමානයේද හිස මත තබා නොගෙන බිමින් තබන්න. දීර්ඝ හුස්මක් ඉහළටගෙන පහළට හෙලන්න. ඒ පිට කරන හුස්මත් සමගම සිතේ තියෙන වේදනා, සෝතැවුල්, සංවේග දුරු වේවා, පිට වේවා, පහව යත්වා කියලා අදිෂ්ඨානයක් ඇතුව දීර්ඝ හුස්මක් ගෙන සම්පූර්ණයෙන්ම හුස්ම අවසන් වෙන තුරුම, උදරය තුළ පිරුණ හුස්ම අවසන් වෙන තුරුම හුස්ම එළියට පිට කරන්න. නැවත දීර්ඝ හුස්මක් ලබා ගන්න. අද දවස තමයි ගහකාරකං ගවේ සන්තෝ. මේ ගහකාරකයා සොයනවා. බුදුරජාණන් වහන්සේ නම් ගහකාරක දිට්ටෝසි, ගහකාරකයා දුටුවා. අප ගහකාරකයා සොයමින් වාසය කරනවා. දැන් ගහකාරකයා සොයාගත්ත පින්නතුනුත් ඉන්නවා. ගහකාරකයා අඳුනන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ගොඩාක් දෙනෙකුට හිතා ගන්න අමාරුයි මේ ග්‍රහකාරකයා කවුද කියලා. එහෙම නැත්නම් වඩුවා තනන්නා කවුද, සසර එහෙම නැත්නම් දුක, දුක්ක දෝමනස්සයන් ප්‍රශ්න, ගැටලු, සංවේග, සන්තාප, සෝතවුල් මේ මොහොතේ පමණක් නෙමේ පසුව පසුවත් නැවත නැවතත් ඒවා තනන්නේ කොහොමද කියලා ඒ ස්වභාවය, ලක්ෂණය, ධර්මතාවය අප දකින්නට ඕන, හඳුනා ගන්නට ඕනේ. පාඩම් වශයෙන් මේවා කියලා දෙන්නත් පුළුවන් පින්නතුන්ට. එහෙමනොත් ඒව තවදුරටත් පාඩම් බවටම පත් වෙනවා. ඉතින් මේ පාඩමක් වශයෙන් ඉගෙන ගන්න ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයකට අපි ඉගෙන ගන්න බලන්න ඕන සද්ධර්මය. පොතෙන් ධර්මය ඉගෙන ගත්තහම ඒ ධර්මයේ තවදුරටත් පොත මතම රැඳෙවි. අපි ඒක හිතෙන් ඉගෙන ගත්තහම ඒ ධර්මය අපේ ආත්මීය අවබෝධයක් හැටියට සෙවණැල්ල වාගේ අපේ ජීවිතෙත් එක්ක බැඳී පවතීවි. රිදෙන ස්වභාවයක රිදුම් කමින් වේදනා විඳින්න ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් රිදුම් ලැබීමට සුදුසු තත්වයක, වේදනා ලැබීමට සුදුසු තත්වයක ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ වේදනා නොලැබුවත් තමා වේදනා විඳීමට සුදුසු තත්වයේ සිටිනවා. ඒ කියන්නේ සතර අපාය ආදී දුක්ඛයන්ට පත්වීමේ ස්වභාවය තියෙනවා. අටලෝ දහමේ සැලෙන ස්වභාවය තියෙනවා. සංසාරේ දුකටපත් වෙන ස්වභාව ලක්ෂණයන්ගෙන් යුක්තයි. දුක් විඳින්න සිටින ස්වභාව පිරිසකුත්, දුක් විඳීමට සුදුසුකම් තියෙන පිරිසකුත් සිටිනවා. මේ දුක් විඳින ස්වභාවය දුරු කරගෙන දුක් විඳීමට තියෙන ස්වභාවය දුරු කරන එක තමයි මේ ගහකාරකය සෙවීමෙහි අපිට ලැබෙන ප්‍රතිඵලය. ඔබ ළඟ සිටින සසර තනන, දුක් තනන, වේදනා තනන වඩුවා කවුද? මේ වචනය අපි කවුරුත් දන්නවා. තණ්හාව කියන වචනය අපි, මේ තණ්හාව කියන වචනය කොච්චර සරලද කියනවනම් මා දකින්නේ අපි පොදු වේ බෞද්ධයන් හැටියට පොදු වේ දන්න තණ්හාව හරීම දුර්වල මට්ටමේ තියෙන හැඟීමක්, අදහසක් පමණයි. එහි ඇති ගැඹුරු බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි හිතන්නේ තණ්හාවයි කියලා දෙයකට මොනවා හරි ආස කරන දෙයකට අපි කියනවා එයා හරි තණ්හාවයි. මොනවද? එයා සල්ලි වලට හරි තණ්හාවයි, දේපළ වලට හරි තණ්හාවයි, වාහනයට හරි තණ්හාවයි කියලා කියනවා. ඒක හරිම මේ බොළඳ සංකල්පයක්. ඒක අනවබෝධය තුල තියෙනා වූ ඊටාම ලදුරු පාසල් ගනේ දෙයක් හැටියට තමයි අපිට කියන්න පුළුවන්. ඊට වඩා පැතුරුණු මහා විශාල අරුතකින් යුක්තයි මේ තණ්හාව කියන ගුණය. අපේ මේ ආත්මයෙන් තණ්හාව ගලවලා ඉවත් කර දාන්න ඕන. තණ්හාව කියලා කියන්නේ උදාහරණයක් දැක්කොත් ඒක ගිනි ගොඩක් වගේ එකක්. තවත් තැනක උදාහරණයක් දැක්කොත් ඊටාම දුර්ගන්ධයෙන් හමන මහා මඩ වගුරක්. තවත් පැත්තකින් උදාහරණයක් දැක්කොත් ඒක හරි කොහොල්ල ගුලිය. තණ්හාව හරි දුගඳ හමන තැන. තණ්හාව අපි අර මතක් කළා කෙනෙක්ගේ කැමැත්තක් තණ්හාවේ කියන එක හරි දුර්වල තත්වයක් කියන එක කියලා අපි පැහැදිලි කරලා තිබ්බා. එතන නෙමෙයි තණ්හාව කියන එක පවතින්නේ කියන එකත් අපි පැහැදිලි කරලා දෙන්න ඕන. කෙනෙක් දියුණු වෙන්න කැමති, එහෙම නැත්නම් යම් කිසි වෘත්තියකට කැමති, යම් කිසි ශාස්ත්‍රයක තමන් කැමැත්තෙන් යෙදෙනවා, ඒකට තණ්හාවයි කියලා සැලකීම දුර්වල තත්වයක් කියන එක අපි මතක් කළා. ඒකනේ මේ තණ්හාව කියන්නේ කියලා. තණ්හාව ශරීරයේ තියෙන නිසා මොකද වෙන්නේ? තණ්හාව ශරීරයේ තියෙනවා නම් මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම එයාගේ තණ්හාව නැමැති ස්වභාවය තුළ අලවා ගන්න ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අපි තේරෙන භාෂාවේ වචනයට આવුත් උපාදානය කරගන්න අත් නොහැර අල්ල ගන්න ස්වභාවයක් තියෙනවා. මොනවද මෙයා මේ තණ්හාවෙන් අත් නොහැර අල්ලගන්නේ? හොඳ දේවල් විතරද? නෑ. එයා මේ ලෝකයේ තණ්හාව තියෙන කෙනාව හොඳ දේද නරක දේද මධ්‍යස්ථ දේද වැඩකට ඇති දේද වැඩකට නැති දේද හැම දෙෙම තණ්හාවෙන් වේදනාවෙන් දරාගෙන ඉන්නවා. දැන් අපි හිතනවා කෙනෙක් සැප විඳින්නමයි කැමති කියලා. සමහර අයගේ සැපය හැටියට සලකන්නේ දුක් වේදනාව. එයා දුක් විඳ විඳ ඒක සැපේ කියලා සලකනවා. සමහර අය සැපේ කියලා සලකන්නේ සැප වේදනාව. සමහර අය සැපේ කියලා සලකන්නේ උපේක්ෂා වේදනාව. නමුත් බුදුහාමුදුරුවෝ පෙන්වන මේ වේදනාව කියන එක තුල සැපයක් නැහැ. ඒක විඳවීමක් තියෙන්නේ. වේදනාවෙන් පිරිච්ච මිනිසයා වේදනාව උස්සේ යන මේ මිනිසයාව උපමාවකින් දක්වන්නම් කිව්වා බුදුහාමුදුරුවෝ. උපමාවකින් දක්වා හම ගහපු හරකෙක් වගේ කිව්වා. කියන්නේ මරලා නැහැ, හරකා හම ගන්නවා. එහෙම යම් යම් වද හිංසන පූජාවල් ඒ කාලෙත් තිබිලා තියෙනවා. අර සත්ව හිංසා කලා වගේ ලක්ෂ 3-4ක් කාලෙ තිබුණා. මේ හැම ගහපු හරකාට කොයිම හැඩයකවත් පවතින්න පුළුවන් කමක් නැහැ. වේදනාවෙන් බරිතයි. ජලයට ගියොත් ජලයේ මාළු කනවා. ගොඩ සිටියොත් කුරුළු, කාක්කෝ, මැස්සෝ කනවා. වේදනාවයි. බිම වැතුරුනොත් බිම ඉන්න කූඹි වැලි කැට ඇනීමෙන් වේදනාවට පත් වෙනවා. එහෙනම් මේ වේදනාව තුල සිටීම, වේදනාත්‍රය තුල සිටීම හැම ගහපු හරකෙක් හා සමානයි කිව්වා. ඒ කියන්නේ දුක්මයි විඳින්නේ. ඒ නිසා වේදනාවට තමන් වහලෙක් නොවේ. වේදනාව පහ කරන්න, දුරු කරන්න, වේදනාත්‍රයට බැස ගන්න එපා. වේදනාත්‍රයට බැස ගැනීමෙන් දුකයි ඔබට අත්විඳින්න ලැබෙන්නේ. එනිසා ඔබේ තණ්හාව සුඛ වේදනාවටවත් දුක් වේදනාවටවත් උපේක්ෂා වේදනාවටවත් ඇති කරගන්න එපා. තණ්හාව කියන කාරණය හැම ක්ලේශයක් සමගම බැඳී පවතිනා වූ කාරණයක්. තණ්හාව කියන කාරණය හැම ඉන්ද්‍රියක් සමගම ක්‍රියාත්මක වෙන කාරණයක්. තණ්හාව කියන කාරණය අතීතයටත් අනාගතයටත් වර්තමානයටත් සම්බන්ධව පවතින කාරණයක්. තණ්හාවෙන් තොර ලෝකීය විග්‍රහයක් නැහැ. මේ වාචික ස්වභාවය තුල පවා තණ්හාවයි පවතින්නේ. චින්තන ස්වභාවය තුල පවතින්නේද තණ්හාවයි. ඒ නිසායි අප පැහැදිලි කරේ අපි තණ්හාවයි කියලා හිතාගෙන ඉන්නේ. තාම දුර්වල සිද්ධාන්තයක් තණ්හාව. ඒ තරම් පුළුල් කාරණයක්. තණ්හාව දුරු කරනවා කියලා කියන්නේ කෙසේද? තණ්හාවෙන් නිදහස් වන්නේ කෙසේද? ගහකාරකයා දුරු කරන්නේ කෙසේද? එයයි වැදගත්. අපටම දැනිලා තියෙන ඕන දුක්ඛ සත්‍ය. මොකද දුක? මේ වේදනාත්‍රය දුකයි. මේ සිත දුකයි. මේ මනස දුකයි කියලා Tamanට දැනිලා තියෙන්න ඕන. එසේ දැනිලා තිබුණොත් පමණයි Tamanට මේ සිතෙන් ගැලවෙන්න අවශ්‍යතාවයක් හටගන්නේ. එහෙම නැතිව කාටවත් එහෙම ගැලවෙන්න ඕනේ කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. ධර්මය දැනගන්න ඉගෙනගෙන වැඩක් නැහැ. තමන්ට දුක්ඛ සත්‍ය තේරලා තියෙන්න ඕන. තමන්ගේ හිත පීඩා පමුණවන ස්වභාවයකින් යුක්තයි. තමන්ගේ හිත පීඩා පමුණවන ස්වභාවයකින් යුක්තයි. පීඩා පැමිණෙන ස්වභාවයකුත් පැමිණෙන්නට නියමිතව අනාගතයකුත් තියෙනවා. ඒකෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස බොහොම ඉක්මන් කරන්න ඕන. හිසි හිස ගිනිගත් එකු ඔය ගිනි නිවනසේ. ඒ උදාහරණය ඒ වැදගත්කමක් තියෙනවා. අපි හිස ගිනි ගත්තොත් අනිත් කාර්යයන් පසකට දාලා හිස නිවන නිවා ගන්නවා. ඒ වගේම මේ තණ්හාවෙන් මේ සිත අවබෝධ කිරීමෙන් තණ්හාවෙන් දුරු කරගන්න සිත අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. අර හිස ගිනි ගත්තෙපු ඒ ගිනි නිවන සේ. ආයි වෙන කාරණයක් නැහැ. එවැනි අවශ්‍යතාවයක් තියෙන එවැනි අසනීපයක් තියෙන කෙනෙකුට තමයි සද්ධර්මය අවශ්‍ය කරන්නේ. එනිසා ප්‍රඥාව උදා කරගෙන එවැනි අවශ්‍යතාවයක් තමා තුළ ඇති කර ගන්නට ඕන, ඇති වෙන්නට ඕන. සමහර අයට ස්වභාවය තුලින් එනවා, සමහර අයට සද්ධර්මය ඇසීමෙන් අවබෝධයෙන් ඒ දුක්ඛ සත්‍ය තේරුම් කර ගන්නවා. තමන්ට අවශ්‍ය කරන්නේ මාර්ගඵලයක් හෝ යම්කිසි ප්‍රතිලාභයක් හෝ ලබන්නට නොවේ. තමට අවශ්‍ය කළ යුත්තේ දුකින් නිදහස් වෙන්න. සනතුරක් ලබන්නට නෙමෙයි. දුකින් නිදහස් වෙන්නයි අවශ්‍ය. මාගේ මේ උත්සාහය දුකින් නිදහස් වීම උදෙසා කියලා තමන්ට තියෙන්න ඕන පූර්විකාවක් හදාගෙන තියෙනවා. මොකක්ද මේ මාගේ උත්සාහය දුකින් නිදහස් වෙන්න? මුකුත් ඵල ලබන්න නෙමෙයි. ධර්ම අවබෝධය වෙනවා කියලා කියන්නේ දුකින් නිදහස් වීම. ඒ කියන්නේ තණ්හාවෙන් නිදහස් වීම. සක්කාය දිට්ඨිය තුල පවතින්නේ තණ්හාව. සක්කාය දිට්ඨිය තුල තිබෙන්නේ තණ්හාව. තණ්හාව කියන්නේ සක්කාය දිට්ඨිය. තණ්හාවෙන් තොරව සක්කාය දිට්ඨියක් නැහැ. සක්කාය දිට්ඨියෙන් තොරව තණ්හාවක් පවතින්නේ නැහැ. තණ්හාවෙන් තොරව ඇලීමක් හෝ ගැටීමක් හෝ උපේක්ෂාවක් නැහැ. ඒ හැම තැන්හිම පවතින්නේ තණ්හාවයි. හරියට ජීවත් වෙන හැම මිනිස්සෙකුටම අවශ්‍ය කරනවා වගේ මේ හිරු එළිය, හිරුගේ උණුසුම, වායුව, ජලය ආදී ධර්ම අවශ්‍ය කරනවා වගේම සිතෙහි සෑම පැවැත්මක් උදෙසාම තණ්හාවයි එකතු කරන්නේ. තණ්හාවෙන් තමයි සිතේ ආත්මීය පැවැත්ම, සක්කාය දිට්ඨිය, අවිද්‍යාත්මක පැවැත්ම පවත්වාගෙන යන්නේ. දෘශ්‍ය මායාවක් තිබෙන්නේ. දෘශ්‍ය මායාවක් තිබෙන්නේ. බුදුජානන් වහන්සේ පෙන්වුව මේ දෘශ්‍ය මායාවෙන් එපිට ලෝවක් ඇතිවග. ඒක ඔබට දෘශ්‍ය මායාවක් තුල ඉන්න කෙනෙකුට ඒක පේන්නේ නැහැ. දෘශ්‍ය මායාවක් තුල ඉන්න කෙනෙක් කල්පනා කරන්නේ මට හැමදේම ඇහැට පේන්න ඕන. පේන දේ තමයි ඇත්ත. මට හැමදේම කනට ඇහෙන්න ඕන. ඇහෙන දේ තමයි ඇත්ත. මේ ලෝකය මට ස්පර්ශ කරන්න පුළුවන්. මට අවබෝධ කරගන්න පුළුවන්. පේන ලෝකය තුල තමයි ලෝකය පවතින්නේ කියලා විශ්වාස කරනවා. ඒක කොච්චර දුර්වලද කියනවනම් ලිනක් ඇතුලේ ඉඳගෙන මැඩියෙක් ලිං වට මුළු ලෝකයයි කියලා හිතනවා වගේ හරිම පටු දෙයක් තමයි මේ ලෝක පේන ලෝකය තමයි ලෝකය කියලා හිතන එක. අපි විඳින දකින පේන ලෝකයට වඩා එපෙටින් ඈතින් ලෝකයක් තියෙනවා. ඒ තමයි ලොවෙන් එතර වූ ස්වභාවය හෙවත් ලෝකෝත්තර ධර්මය. ලොවෙන් එතර ගමන් කරන්න නම් ලොවෙන් එතරට යන්න අවශ්‍ය කරන සුදුසුකම් ඇති කරගන්න ඕන. බෝට්ටුවක්, නැවක්, ඔරුවක්, මුහුදකට, ගඟකට, වැවකට දිහත් කරන්න කලින් අර බැම්මක් බැඳලා තියෙනවා. ඒ බෝට්ටුව ගමන් කරනකොට ඒ බැම්ම ලිහනවා. ඒක තමයි පළමුවෙම සිද්ධ වෙන සිද්ධිය. ඊට පස්ව තමයි ගමන ආරම්භ කරන්නේ. ඒ වගේ පින්නතුනේ ඔබට ලෝකය තුල තවතුරටත් රැඳීමෙන් පළක් නැහැ කියන අදහසින් තමන් එන්න ඕන. මෙතනින් මම නික්මෙන්න ඕන කියලා අදහසක් පහළ වෙන්න ඕන. ඒ සිද්ධාර්ථ කුමාරයාගේ නික්මන වගේම අපේ අධ්‍යාත්මය තුළින් අපිට නික්මෙන්න හැකියාවක් තියෙන්න ඕන. මම ජීවමාන කරගන්න උත්සාහ කරන කිසි දෙයක් ජීවමාන වන්නේ නැහැ. මම සිතන ආකාරයට පවත්වා ගන්න උත්සාහ කරන කිසිදු දෙයක් සිතන ආකාරයෙන් පවත්වා ගන්න බෑ. මගේ කියලා මම පවත්වා ගන්න හදන ධනයක්වත්, දේපලක්වත්, දරුවෙක්වත්, ඥාතියෙක්වත් මට මාවවත් රඳව ගන්න බෑ. ඒකයි සත්‍යය. මම මගේ කියලා රඳව ගන්න උත්සාහ කරන දේපලක්වත්, ධනයක්වත්, ඥාතියෙක්වත්, දරුවෙක්වත් පුළුවන් කමක් නෑ විදියට රඳවන්න. මට මාවවත් අඩුම තරමේ රඳව ගන්න පුළුවන් කමක් නැහැ. වයසට, ජරාවට, ව්‍යාධයට, මරණයට පත් නොවි. එහෙමනම් මට නික්මෙන්න ලේසි. මේ අවබෝධය, මේ ඥානය, ගුණය තමා තුළ පහළ වෙන විට නික්මීම පහසුයි, නික්මීම හොඳයි කියන අදහසට එනවා. එසේ නික්මෙන්නට කැමති කෙනෙක් ඒ නික්මීම ආරම්භ කරනවා. ඊළඟ ගමන් මඟ බවට පත්වන්නේ රැඳීම් වල ගැටලුවක් නෙමේ තියෙන්නේ, නිරෝධයේ සොයා යාමයි. නිරෝධ ගාමී ප්‍රතිපදාව සොයා යාමයි. මා විශ්වාස කරනවා බොහෝ දෙනෙක් ඒ අභිනික්කම ස්වභාවය බොහෝ දෙනාගේ ජීවිතවල මෙහි රැඳී ඉන්න සියලු දෙනා තුළම ඒ අවබෝධය තියෙනවා කියන එක. කැලේ යන්න ඕනේ නෑ. ඒ අවබෝධය මනසින් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. කවුරුත් ඒ අභිනික්කම ඇති කරගන්න ඕන. සංකල්පයක් නෙමෙයි. සද්ධර්මය කියන්නේ ගොඩක් අය හිතනවා එක සංකල්පයක් කියලා. ආනන්ද හාමුදුරුවෝ මෙන්න මේක තමයි දේශනා කරන්න කියලා සංකල්පයකට ගොනු කරනවා. එහෙම නැත්නම් මේ තණ්හාව දුරු කරන එක තමයි ධර්මය කියලා සිතනවා. මේ වචන වලින් කතා කරන සීමාවේ ධර්මය නෑ පින්නතුනි. මා මේ වචන අතර කතා කරන සීමාව තුළ ධර්මයේ නෑ. නිතරම වචන ඉක්මවා තමයි ධර්මයේ පවතින්නේ. පදවල, සූත්‍රවල, ගාථාවල, කවිවල ධර්මයේ නෑ. ධර්මයේ දකින්න එළන පාවඩේ, ධර්මයේ දකින්න ලබා දෙන, ගමන් කරන්න ලබා දෙන වාහනේ තමයි ධර්මය. ලක්කය හිතන දැන් ධර්මය කියලා කියන්නේ අපි පොත්පොළ තියෙන දේවල් වලට. එතකොට අපි හිතනවා ඒක ධර්ම රත්නය කියලා. බලන්න පින්නතුනි, මේ වචනේ සඳහන් වෙන ආකාරයෙන් දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය මොකක්ද? මාර්ගය, මාර්ගය කියන්නේ පාර. අට ආකාරයකින් සැඳුන්ලත් පාර. කොහාට යන්නද? ධර්මය දකින්න යන්න. එහෙමනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ධර්මය දකින්න තියෙන පාර මිසක් ධර්මය නොවේ. සූත්‍ර දේශනාවලුත් ධර්මය දකින්න තියෙන පාර ධර්මය නොවේ. ඒ පාරේ අපි ගමන් කළොත් එහි කෙළවර තමයි ධර්මය මුණගැහෙන්නේ. ධර්මය නිහඬයි, ධර්මය නිසලයි. ධර්මයේ සංස්කාරකයන්ගෙන් තොරයි. කියන්නේ සකසන ලද දේවල් වලින් තොරයි. ධර්මයේ දිශාවක පවතින්නේ නැහැ. ධර්මයේ අධ්‍යාත්මය තුල හෝ බාහිර හෝ පවතින්නේ නැහැ. ඉරහඳ තාරකා අතර හෝ විශ්වයේ තැනක පිහිටා නැහැ. ධර්මයේ වර්තමානයේද අතීතයේද අනාගතයේද නැහැ පිළිතුරේ. ධර්මයේ තියෙන්නේ ලෝකීය ස්වභාවය තුළ සාධනට නොහැකි ලෝකෝත්තර වූ ස්වභාවයකින් යුක්තයි. ලෝකය කියන එක මුලින්ම හඳුනාගත්තේ නැත්නම් ධර්මයේ සොයා ගන්න පුළුවන් කමක් ලැබෙන්නෙම නැහැ. ලෝකය හඳුනා ගන්න. ලෝකය කියලා කියන්නේ ඔබේ ඉන්ද්‍රයන් වලට හසු වෙන සීමාව. ඔබේ සිතට සංකල්ප වශයෙන් ගොනු වෙන සීමාවට කියනවා ලෝකය කියලා. දැන් මේ කරුණ ඔබේ සිතට ගොනු වෙනවා, ඒ ගොනු වෙන සීමාවේ තියෙන ලෝකය. යමෙක් සිතද ඉක්මවා යන මහා සිරිමත් ගුණයක් ක්‍රමානුකූලව පහළ කරගන්නවා. ඒ සිත ඉක්මවා යන ස්වභාවයෙන් පසුයි අපට මුණ ගැහෙන්නේ ලෝකෝත්තර ස්වභාවය. සිත ඉක්මවා ගියාට පසුයි ලෝකෝත්තර ස්වභාවය මුණ ගැහෙන්නේ. ලෝකෝත්තර ස්වභාවයේ ලක්ෂණය රූප නිරෝධයි, වේදනා නිරෝධයි, සංඥා නිරෝධයි, සංකාර නිරෝධයි, විඥාන නිරෝධයි. නිරෝධයි කියන්නේ දුරු වෙලා, පිරිසිදු වෙලා, නැති වෙලා ගිහිල්ලා. මොනවයින්ද? රූප වලින්. දැන් අපේ මනස තුල අපි සැරිසරන්නේ රූප පදනම් කරගෙන. නිවන තුල සැරිසරන්නේ රූප පදනම් කරගෙන නොවේ. අපේ මනස තුල සැරිසරන්නේ වේදනාව පදනමක් කරගෙන. නිවන තුල සැරිසරන්නේ වේදනාව පදනම් කරගෙන නෙමෙයි. අප මනස තුල සැරිසරන්නේ සංඥා පදනම් කරගෙන. නිවන තුල සැරිසරන්නේ සංඥා පදනම් කරගෙන නෙමෙයි. අපි මනස තුල සැරිසරන්නේ සංකාර පදනම් කරගෙන. නිවන තුල සැරිසරන්නේ සංකාර පදනම් කරගෙන නොවේ. අපි මනස තුල සැරිසරන්නේ විඥානයේ පදනමක් කරගෙන. නිවන තුල විඥානයේ පදනම් කරගෙන නැහැ පින්නතුනේ. ඔබට තේරෙන්න ඕන ලෝකීය බුද්ධිය, ලෝකීය ඥානය, ලෞකික ඥානය මොනතරම් අසරණ, පටු, බොළඳ, විද්‍යාමාන නොවු සත්‍ය නොවු සීමාවක් තුළද පවතින්නේ කියලා. ඉන්ද්‍රියන් වලට කවමදාකවත් සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. ඉන්ද්‍රියන් වලට පේන්නේම බොරුව. ඉන්ද්‍රියන් වලට සත්‍ය පේන්නේ නැහැ. ඒ නිසානේ සිද්ධාර්ථ ඒ උත්තමයන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දී මම මේ බෝමැඩ මුලදී චක්කුං උදපාදේ මේ ඇහෙන් සත්‍ය දකින්න බැරුව තිබුණා, මම ඇසක් පහල කරගත්තා. මේ තියෙන ලෝකීය ඥානයෙන් දකින්න බැරි වුණා, මම ඒ නිසා ඥානයක් උපදවා ගත්තා. මේ ලෝකේ තියෙන හිරු එළියෙන් නැත්ත දකින්න බැරි වුණා, මං ආලෝකයක් උපදවා ගත්තා. මේ ලෝකේ තියෙන විද්‍යාත්ම විද්‍යාවෙන් මේ සත්‍ය දකින්න බෑ, ඒ නිසා මා විද්‍යාව උපදවා ගත්තා. ඒ කියන්නේ පින්නතුනේ ඇස තිබිලා නැහැ සිද්ධාර්ථ කුමාරයට. මම ඒකයි එතෙන්දී අදහස් වෙන්නේ. මම ඇස පහල කරගත්තා. මොකක්ද ඒ ඇස? සම්මයක් ඇස. දැන් ඔබට ඇස් දෙකක් තියෙනවා. ඒ ඇස සම්මයක් ඇසක්ද? නෑ, ඒ ඇසේ කහල ගොඩවල් ගොඩයි. අතීතයේ කහල ගොඩවල්, අනාගතයේ කහල ගොඩවල්, වර්තමානයේ කහල ගොඩවල් පුරෝගෙන තව කෙනෙක් දිහා ලෝකේ දිහා බලනවා. ඒක ඇතුලේ ජාති, කුල, මල, ආගම්, වර්ග, ભેද, භින්නකම් ගොඩායි. මේ ලෝකේ එකතු වෙලා සියලු දෙනාම විසඳුම් සපයනවා. හිතනවද පින්නතුණු විසඳුමක් ලැබෙයි කියලා ලෝකේ කොච්චර දිනුනොත්? කවදාවත් නැහැ. ඒ නිසායි මගේ අමාමෑණියන් වහන්සේ අද වැනි දිනක ඉපදීම බුදු වීම පිරිනුවන් පෑම තුන් ඒ තෙමගුලම සිහිපත් කරමින් ඒ පුදුණු බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක සේවාව අවුරුදු 1000 ගානකට ලබා දීලා පැහැදිලි කළේ ධම්මං විනා නත්ති සුඛානත්ත. ධර්මයේ ඇරෙන්නට ඔබට විසඳුමක් ලෝකෙන් හොයාගන්න බෑ. ඒ නිසා ඔබ ජීවිතේ විසඳුම හොයනවා නම් ධර්මයෙන් හොයන්න. ධර්මයෙන් හොයන විසඳුම ටිකක් සංකීර්ණ ගැටලුවක්. සාමාන්‍යයෙන් උපාධි දාහ කරන කැපවීමක් මේ වෙනුවෙන් වැය කළාට කමක් නැහැ. මොකද උපාධි කෝටියකට වඩා වටිනවා. අපි දන්නවනේ උපාධියකින් ලැබෙන ගරුනම්බුව සහ රැකියාව, වැටුප, ඒකෙන් යම්කිසි සැපක් නේ ලැබෙන්නේ. හැබැයි ඉතින් කාලය ඇඳලා ජීවත් වෙන්නයි පවතින්නයි ඒකෙන් ලැබෙන්නේ. ඒකත් හොඳයි. හැබැයි ඒ වගේ වටිනාකම ගණනය කරන්න ගියොත් ඒ වගේ කෝටි ගානකට වැඩි වටිනාකමක් තියෙනවා සද්ධර්මයේ දැකීම. මොකද හේතුව ඉතා සුළු ප්‍රශ්න ටිකක් නෙමෙයි මේ අවබෝධයෙන් විසඳන්නේ. සාංශාරික මහා ගැටලු ටිකක් සහ වර්තමානයේද ඔබත් අනාගතයේද තනි නොවන අසරණ නොවන පුජ්‍යලයක් බවට පත් වෙනවා. ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා අදින්න වුවමනා කොඩි වෙලක් නෑ. පත්තු කරන්න ඕන පහම් මාලාවක් නෑ. දෙන්න ඕන ආධාරයක් නෑ. හදන්න ඕන කරන්න ඕන කිසි දෙයක් නෑ. ඒව කරනවා නම් ඒව බාහිර දේවල්. ඒව ඒ විදියට සම්මුතියක් හැටියට, සම්මුති වහරක් හැටියට ඒක සිද්ධ කරන්න. නමුත් නිවන් දකින්න නම් ඕමනා කරන්න එකම දෙයයි. මොකන්ද? නිවන හොයන එක. ගහකාරකං ගවේ සන්තෝ. ගහකාරකය හොයන්න, ප්‍රශ්නේ හොයන්න, ගැටලුව හොයන්න. ඔන්න කළ යුතු එකම කාර්යය. දැන් මේක කරන්න කම්මැලි. සරල දෙයක් නම් අපිට හරි ලේසියි. මහාන ප්‍රත්‍ය කරගෙන කවියක් කියලා ගියාම හරි ලේසියිනේ. බුද්ධිමය මහන්සියක් ඇති කරගන්න ඕනේ. මේක මහා වීරයන්ගේ වැඩපිළිවෙලා. ශක්තිවන්තයන්ගේ වැඩපිළිවෙලා. සූක්ෂම ක්‍රියාවලියක් මේක. හංසය යොදලා තියෙන සඳකඩ පහන ඒකයි. එයාට පුළුවන් දියේ තියෙන දියේ මුසු වෙච්ච කිරි වලින් ජලය වෙන් කරලා ලබා ගන්න පුළුවන්. දැන් බලන්න ඒක හරි අසීරු කාර්යයක්නේ. ජලයේ තියෙන ජලයෙන් කිරි වෙන් කරලා ජලය වෙන් කරලා ගන්න එක ඒක අසීරු කාර්යයක්, සූක්ෂම කාර්යයක්. ඒ සූක්ෂම කාර්යය කරපු කෙනා නෙළුම් මලක් හොනින් අරගෙන යනවා. මේ සූක්ෂම කාර්යය සමත් වෙන තැනත්තා නිවන ලබනවා. ඒ නිවන් මාර්ගට පිවිසෙන්නේ සිංහයෝ, ගවයෝ, අශ්වයෝ, අලියා, වගේ ශක්තිමත් සහ වේගවත් නුවණැති ප්‍රබලයන්. එහෙමනම් දාන තිබ්බව නරි කොටි වලස්සු ගෙම්බෝ හුනෝ ගැරඬි වගේ දාන තිබ්බේ දෙන්නේ නැහැ. ඒ අයට පුළුවන් කමක් නැහැ. ශක්තිමත් අය සිංහයෝ ගවයෝ අශ්වයෝ අලි වගේ ප්‍රමුඛයෝ ගේ ගමම් මග මේ ඇතුල් වෙන්නේ ප්‍රමුඛයෝ. මේ එන්නේ ප්‍රමුඛයෝ. ප්‍රමුඛයන්ට පමණයි මේ ධර්මයේ තියෙන්නේ. විශිෂ්ටයන්ට පමණයි. විශිෂ්ටයන්ගේ ධර්මය මේක. දුබලයන්ට මේක බෑ. ඒගොල්ලන්ට කවියක් කියලා නැලෙව්වම ඇති. එනිසා විශිෂ්ටයෙක් වන්නට උවමනා කරනවා මේ ධර්ම අවබෝධය කරගන්න. වීණාවක් වයන කෙනෙක් මනාකොට සොරය හඳුනාගෙන ඒතත් මනාකාරයෙන් නාදයේ පිණිස සකසාගෙන වයන සුදුසු වේගය තාලය බර හොඳින් මැන කියාගෙන හරි අපූරු නාදයක් මතු කර ගන්නවා. ඒ වාගේම තමයි සද්ධර්මයේ මිහිර මතු කරගන්න එක. ඒකට තියෙන උන අර සූක්ෂම ඥානය. කුමක් සඳහාද ධර්මය මතු කරගන්න? කුඩා කුඩා දේවල් වෙනුවෙන් නොරැඳෙන මනසක්. අත්හරින්න පුළුවන් මොනවද කියලා ඇහුවොත් කෙනෙක් කියන්න පුළුවන් මට මේ දේවල් අත්හරින්න පුළුවන්. අත්හරින්න බැරි දේවල් මොනවද කියලා ඇහුවොත් මට මේ දේවල් නම් අත්හරින්න බෑ. ඒත් අප තේරුම් ගන්න ඕන කාරණයක් තමයි අත්හරින්න පුළුවන් දේවුවත් අත්හරින්න බැරි දේවුවත් මේ ලෝකය තුල ස්වභාව ධර්මයක් තියෙනවා. අත්හැරෙන ස්වභාවයක් තියෙනවා. මම අත්හරින්න අකමැති වුණත් අත්හැරෙන ස්වභාවයක් තියෙනවා. ඇයි ඒ ස්වභාවය හටගෙන තියෙන්නේ? ස්වභාවයේ ස්වභාවය ලෙසම පවතිනවා හැමකල්හිම. නමුත් මිනිස්යාම තමයි කාලෙකදී යමක් අල්ලගන්නවා, කාලෙකදී යමක් අත්හරිනවා. ස්වභාව ධර්මයට මිනිසාගේ ඔය අල්ලා ගැනීමවත් අත්හැරීමවත් වැදගත් නැත. නිර්වාණය තුල අත්හැරීමක් හෝ අල්ලා ගැනීමක් නැත. ඔබට ඒක තේරෙනවද? සමහර වෙලාවල් වලට මෙසේ සිදු කරලා ඇති. ඔය පිළිරු එහෙම හදලා තියෙනවා නොයෙකුත් ආකාරයේ. අපි මේ පිළිරු ළඟට ගිහිල්ලා ඉවර වෙලා සංකේතයක් හැටියට ෆොටෝ එකක් අරගෙන එනවා. විවිධ අය ගිහිල්ලා මේ පිළිරුව පිළිබඳව ෆොටෝ එකක් අරගෙන එනවා විවිධාකාරයෙන්. නමුත් ඒ පිළිරුවට කිසි ගාණක් නැහැ. සවිඥානික මනුෂ්‍යයාට ඒ ප්‍රශ්නේ තියෙන්නේ. මානිනි ඔබ අනේ පිළිරුවක් වගේ වාසය කරන්න. ඒක ලොකු ගැඹුරු අදහසක්. පොඩි දෙයක් නෙමෙයි ඒක. ජලය විවිධාකාරයේ මිනිසුන් විවිධාකාරයේ අය ඒ ජලයට තොටුපළට බැහැලා ඇඟ පිරිසුදු කරගෙන නාගෙන යනවා. ජලයට නෙමෙයි ගානක්වත් තියෙන්නේ. සුළඟ හමාගෙන යනවා. ඒ ස්වභාවය. ඒ වාගේම නිර්වාණ ධර්මයේ කියන උත්තරීතරත්වයත් ජලය සුළඟ නිසල පිළිරුවක් සේම පවතිනවා. දැන් මේ බුදු පිළිම වහන්සේ තුල නිර්වාණ ධාතුව තියෙනවා. ඒ නිසලයි මිනිසුන් බොහෝ දෑ මතක් කරලා මේ පිළිම වහන්සේ ළඟට ඇවිල්ලා කියලා යනවා. ඒ හැම දෙයක්ම නිහඬව බලා සිටිනවා. ඒක හොඳයි. ඒමෙන්මයි ස්වභාවයත් පිළිරුව හා සමානමයි ස්වභාවයත්. ස්වභාවය හා සමානමයි පිළිරුවන්. ඒ පිළිරුව හා සමානමයි ජීවමාන බුදුරජාණන් වහන්සේත්. බුදුහාමුදුරුවන්ගේ චිත්‍රය අඳින්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේ බාහිර බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි, අධ්‍යාත්මික බුදුහාමුදුරුවන්ගේ. පරිහරණය කරපු පාරිභෝගික ශරීරයක් තිබුණා. ඒ වගේම ධම්මකාය හිවත් අධ්‍යාත්මික ශරීරයක් තිබුණා. ඒ ධම්මකාය තමයි රහතන් වහන්සේලා දකින්නේ. උතජ්ජනය දකින්නේ මස් කාය. ධම්මකාය දැකීමයි බුදුන් දකින්න කියලා කියන්නේ. මස් ශරීරේ බුදුන් දකින්න බෑ. දේවදත්ත දැක්කේ නෑ. අජාසත්ත දැක්කේ නෑ. ඒ චින්චි මාණිකාව දැක්කේ නෑ. මස් ශරීරේ දැකීම නෙමෙයි බුදුන් දකින්නවා කියන්නේ. ධම්මකාය හෙවත් අපපටිම බුදුහාමුදුරු චිත්‍රයෙන් අඳින්න බැරි බුදුහාමුදුරු දකින්නක. චිත්‍රයෙන් අඳින්න බැරි බුදුහාමුදුරු ඔබත් දකින්න. කවුද අපි දකින්න ඕන? චිත්‍රයෙන් අඳින්න බැරි බුදුහාමුදුරු. ඇයි චිත්‍රයෙන් අඳින්න බැරි බුදුහාමුදුරු? චිත්‍රයෙන් අඳින්න නම් රූපයක් තියෙන්න ඕනමයි. හැඩයක් තියෙන්න උවමනාමයි. වර්ණයක් තියෙන්න උවමනාමයි. ඒ වර්ණයට අනුව තමයි, හැඩයට අනුව තමයි චිත්‍රයේ සිත්තම් කරන පුඤ්ජලයාය සිත්තම් කරන්නේ. ගහක් ළඟට ගියාම ගහකොළ පාටට අඳිනවා. ඒ වර්ණයට අනුව හැඩයක් තියෙන ගහක හැඩයක් තියෙන හැඩය අඳිනවා. එමනම් මේ හැඩයක් නැති, වර්ණයක් නැති, ලක්ෂණයක් නැති බුදුහාමුදුරුව අඳින්න පුළුවන් කම නෑ. දානි වළඳන, සැතපෙන, වැඩ ඉන්න, කතා කරන බුදු කෙනෙක් එක පිරිසක් දකිනවා. තව පිරිසක් වැඩ ඉන්නේ නැති, දානි වළඳන්නේ නැති, වඩින්නේ නැති, දෘශ්‍යමාන ස්වභාවයෙන් තොර වූ ධම්මකායයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ නමක් දකිනවා. ඇයි බුදුන් දකින්නේ? බුදුන් දකින්නේ බුදු බවට පත් වුණාට පස්සේ. තමනුත් බුදු වෙන්න ඕන බුදුන් දකින්න. නැතුව බුදුන් දකින්න බෑ. එහෙම නැත්තම් බුදු මගට හරි පත් වෙන්න ඕන. රහතන් වහන්සේලාත් බුදුවරු හැටියටයි සලකන්නේ. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ඒ වගේ තමයි. ඕනම රහතන් වහන්සේ නමක් ගැනෙන්නේ කොයි ගණේටද? අනුබුදුවරයෙක් හැටියට. සීලම රහතන් වහන්සේලා අනුබුදවරු. සියලුම ආත්ම දෘෂ්ටිය දුරුකර, විචිකිච්ඡාව දුරුකර, සීලබ්බත පරාමාස හේවත් වෘත පද වල පැටලිලා ජීවත් වෙන ස්වභාවය දුරු කරපු ඥාන දර්ශනයකින් හැපි පුජ්‍යලයා බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. සතාගතයන් වහන්සේගේ ඉපරින ධර්මයේ තුල මිනිස්සෙකුට විචාර බුද්ධියක් ඇතුව වැඩ කරන්න ඉගෙනුවා. එහෙම නැතුව මේ පදවල අල්ලලා ගැට ගැහුවේ නැහැ. දැන් තමන්ගේ දරුවන්ට වුණත් එහෙමයි. එක එක පදයක අනක දංවලකින් බැඳා වගේ, මාංචු දැම්මා වගේ, ගස් බැඳා වගේ එම බැඳලා හදලා මේ තේරුමක් නැහැ. විචාර බුද්ධියක් ඇතිව ඇස් පාදන්න ඕන. ඇස් පෑදුවට පස්සේ යා දන්නවා පාරේ වලවල් වල වැටෙන්නේ නැතුව වංගුවෙන් හැරිලා කානෝල වැටෙන්නේ නැතුව ඒ පුහුණුව තුළ මාර්ගයේ මාවතේ ඇවිදගෙන යන්න. ඒ වගේ ඔබ කොයි බහරි දෙයක පැටලිලා ඉන්නවද? දැන් ගොඩාක් අය බලන්න පින්නතුනේ නොයෙකුත් නොයෙකුත් දේවල් වලට ජීවිතේ බාර දෙලා, සමහර අය දෙනවා පින් වලට ජීවිතේ බාර දෙනවා. හා දැන් මම පින් කරනවා ඒ නිසා මාව අරයයි සුගතියට. එයා පින කියන එක එයා අත්විඳින්නෙත් නෑ බලනකොට. ඒකත් දුර්වලකමක්. සමහර පිරිසක් ඉන්නවා දෙයියන්ට බාර දෙනවා, දෙයියෝ අරයයි මාව සිතනට. ඒ හැම දෙයකින්ම සිදුවෙන්නේ බුද්ධිහීනතාවයක්. මොකද ඇති වෙන්නේ? බුද්ධිහීනතාවයක් ඇති වෙනවා. තමන්ට තමන් පිහිට කරගන්න තැනට එන්නේ නැත්තම් අත්තාහි අත්ත නෝනාතෝ. තමන්ට තමන් පිහිට කරගන්නවා කියන තැනට පැමිණෙන විට තමයි බුද්ධිය අවදිවන්නේ. මට අර දෙයියෝ පිහිටයි, මේ දෙයියෝ පිහිටයි, මට අරයා පිහිට වෙයි, මෙයාට පිහිට වෙයි කියලා තමන් පිහිට කරගන්නේ නැති කෙනෙක් නම් තමන්ට තමන්ගේ බුද්ධිය තමන්ට පිහිට වෙන බව විශ්වාස කරන්නේ නැත්තම්, තමන්ගේ බුද්ධිය තමන්ට නගා සිටවා ගන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැත්තම් එයා බුද්ධිහීන පුජ්‍යලයේ බවට පත් වෙනවා. එනිසා පින්නතුනේ තමන්ට තමන්ම පිහිටයි. තමන්ට තමන් දෙවියෙක් වන්න, තමන්ට තමන් ආරක්ෂකයෙක් වෙන්න, තමන්ට තමන් සෙවණක් වන්න, අත්ත දීපා විහෙරත තමන්ට තමන් ආලෝකයක්ව වාසය කරන්න. ඒ වෙන කෙනෙක්ගේ දීපයකින් ඉන්න හදන්න එපා. දෙයියන්ගේ දීපයෙන් වෙන කෙනෙක්ගේ දීපයකින් ඉන්න එපා. තමාට තමා දීපයක් වන්න. එතනයි දාර්ශනිකයා, එතනයි විශිෂ්ටයා බිහිවන්නේ. දෙවියනොත් එහෙමයි. දෙවියනොත් තමන්ට තමන් පහනක්ව වාසය කරන්න ඕන. දෙවියන්ටත් තියෙන සත්‍ය අවබෝධයනේ. දැන් මේ සද්ධර්මය බුද්ධාගමේ අයිට විතරක් නෙමෙයි, සියලුම මිනිස්යන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මෞංකාර දෙවිවරුන්ට, පේන නොපේන සියලුම සවිඥානක මිනිස්සුන්ට මේ නිවන තියෙන්නේ. අවිඥානක අය නිවන් දකින්න අවශ්‍ය නැහැනේ. අවිඥානක කෙනෙක් නැහැනේ. සවිඥානක ඕනම කෙනෙක් නිවන් දකින්නේ සත්‍යයෙන්, සද්ධර්මයෙන්. සද්ධර්මය කියන්නේ බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි, හැමදාම පවතින දෙයක්. සද්ධර්මය කියන්නේ බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි, හැමදාම පවතින දෙයක්. මේ ලෝකේ තියෙන්නේ මගේ නොවන දෙයට මගේ කියලා සංකල්පය ගොඩ නැගීම. ඊට පස්සේහි වේදනාකාරික ස්වභාවයක් ඇතිවීම. ඒක සරලව අපිට පැහැදිලි කරලා දෙන්නම්. ඔබේ නොවන ඉඩමක් ඔබ ලබා ගන්නවා. ගත්ත දවසේ ඉඳලා එහි වේදනාව උපදින්න පටන් ගන්නවා. ඔබේ නොවන භාණ්ඩයක් ඔබ මිලදී ගන්නවා. එතෙන් පටන් ඒක මගේ භාණ්ඩේ බවට පත් වී ඒ තුලින් වේදනාව උපදින්න පටන් ගන්නවා. ඔබේ නොවන වාහනයක් ඔබ ඔබේ කරගන්නවා. මගේ කරගන්නවා. එතෙන් පටන් ඔබට එතන වේදනාව හට ගන්න පටන් ගන්නවා. ඔබේ නොවන කෙනෙක් ඔබ මිත්‍රයෙක් බවට පත් කරගන්නවා. හිතවතෙක් බවට පත් කරගන්නවා. එතන ඉඳලා ඒ ඔස්සේ තමන්ට වේදනාව උපදින්න පටන් ගන්නවා. පේනවනේ ද සංඥා කරගත්තාම ඇති වෙන වේදනා ස්වභාවය. දැන් මේ හැම දෙයකින්ම කියාපාන්න උත්සාහ කරන්නේ කුමක්ද? සබ්බේ සංඛාරා අනිච්චා යදහා පඤ්ඤාය පස්සති. මේ කිසිම සංස්කාරකයක් අල්ලගන්න එපා. අතහරින්න. ඒ අතහැරීම ගැඹුරු ප්‍රඥාවෙන් දකින්න සිදු කරන්න. ගැඹුරු නුවණකින් ඒ අතහැරීම සිද්ධ කරන්න. මතු පිටින් නෙමෙයි. ඔබ සංස්කාරක ලෝකේ නිත්‍ය කරගෙන තියෙන්නේ. ඒකයි දෙවෙන්නේ. පිච්චෙන්නේ ඒකයි. කොයරි සංස්කාරක ලෝකයක් අල්ලගත්තාම ඒක පිච්චෙනවා. අත්හරිනවා කියලා කියන්නේ අපි හිතනවා මම විසින් අත්හැරීම කියලා. මම විසින් පිළිකුල් කළා අත්හැරීම කියලා. ඒ අත්හැරීම නෙමෙයි. ඒ අත්හැරීම භාවාත්මක ගුණයකින් තවත් භාවාත්මක ගුණයකට සංක්‍රමණය වීම. දැන් මේ ලස්සන දේ පිළිකුල් කළා අත්හරින්නේම භාවාත්මක ගුණයකින් භාවාත්මක ගුණයකට සංක්‍රමණය වෙනවා. එයා සංචාරය කරන වෙනස් වෙනවා. ඒ නිසා සංකල්ප ලෝකයේ සංචාරකයෙක් බවට පත් කරන්න නෙමෙයි, සංස්කාරක ලෝකයේ නිදහස් වන්නටයි අවශ්‍යතාවය. එනිසා අතහරින්න අනග්‍රහිත චිත්තෝ ග්‍රහණයකින් තොරව අතහැරීම. සාමාන්‍ය දන් දෙන කොටත් මතක් කරලා තියෙන අනග්‍රහිත චිත්තෝ දානන්දේති කියලා. බලාපොරොත්තුකින් තොරව දන් දෙනවා. එහෙම නැත්නම් ග්‍රහණයකින් තොරව දන් දෙනවා කියන අදහස කියවෙන්නේ. ඔබේ මනසේ යමක් අතහරිනකොටත් ග්‍රහණයකින් තොරව අතහරින්න. තවත් එක තේරෙන්න කියන්නම්. මුකුත් කරන්න ඕනේ නැහැ. ඔබේ මනස 100ට 100ක් විවෘත කරා. සංගවන්න, ගොනු කරන්න, සකසන්න කිසිවක් එපා. මනස විවෘත කර ඔබ කිසිවෙකු නොවි බලා සිටින්න. 100ක් මනස විවෘත කොට ඔබ කිසිවෙකු නොවි බලා සිටින්න. ඊයේ සදාහන් සියලු ධර්ම කරුණු මේ මොහොතේ පැහැදිලි කරන ලද ඒ මනස විවෘත කිරීමත් කිසිවෙකු නොවි බලා සිටීමත් සැබවින්ම කිසිවෙකු නොවි සංඥාවකින් හසු නොවි ටික වෙලාවක් ධර්මය වඩනවා. හැබැයි ධර්මය කියන්නේ වැඩෙන දෙයක් හෝ වඩන්න තියෙන දෙයක් හෝ ක්‍රියාවක් හෝ අක්‍රියාවක් නොවන වග මනා කොටගෙන ධර්මය තුල වාසය කරන්න. ධර්මය දැනගන්න අපහසුයක් නැහනේ. ඉක්මනින්ම ඒක දැනගන්න පුළුවන්. දැන් මේ හැම දෙනාම ධර්මයේ පිළිබඳව දැනුවත් වෙච්ච අය. ඒත් අපි මෙහිදී මේ දේශනා ආශ්‍රයෙන් සහ පරේක්ෂණ ආශ්‍රයෙන් කරන්නේ ධර්මය දැනගන්න උත්සාහය නොවේ. ප්‍රත්‍යක්ෂ කරගන්න දරන සහායයි. පැහැදිලිනේ, ඒක මතක තියාගන්න ඕන. ධර්මේ නම් දන්නෝ කොම අනිත්‍යයි. හැම බන්ධනයකින්ම නිදහස් වෙන්නයි තියෙන්නේ. හිත කය වචනය පිරිසුදු කරගන්නයි තියෙන්නේ, නිදහස් වෙන්නයි තියෙන්නේ කියලා නම් දන්නවා. එසේ දැනගත්තට ඒ නිදහස අපි තුල ඇති වුනේ නැති නිසායි මේ සියලු උත්සාහයන් දරන්නේ. මිනිස් බුද්ධිය ඉක්මවා යෑමටයි අපි මේ උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් මේ සමස්ත ලෝකයේම මිනිස් බුද්ධියේ උපරිමයට දියුණු කර ගැනීමටයි මේ උත්සාහ කරන්නේ. ලෝකේ වෙන කිසිම සත්ව ඥානයකට කරන්න බැරි විශිෂ්ට ප්‍රාතිහාරයක් කිරීමටයි මේ උත්සාහ කරන්නේ. මනුෂ්‍ය ඥානයේ මනුෂ්‍ය ඥානයේ හරහා ගලාගෙන යන තණ්හා ස්වභාවය, තණ්හාව කියලා කිව්වහම අපිට වැරදි නිර්වචනයක් ලැබිලා තියෙනවා. ඒක තමයි මතුවෙන්නේ. තණ්හාව සලකන්නේ හැමදේම අනාගන්න වතුර වගේ උමනා කරන දෙයක්, භාවිතා වෙන දෙයක්. ඒ තණ්හා ස්වභාවයෙන් තොරව නිර්මාණය වෙන්නේ කිසිදු දෘෂ්ටියක් සංකල්පයක්. ඒසයි තණ්හා ස්වභාවය අභිභව අතික්‍රමණය කොට දකින්න දරන උත්සාහයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වා, මහණෙනි බලන්න මේ අන්තවලට වැටෙන්නේ නැතුව බලන්න, ලෝකය පරීක්ෂණය කරන්න. අන්තවලට හසු වෙන්නේ නැතුව ලෝකයේ දෙස බලන්න. දැන් අපිට ධර්මය මුණ ගැහෙන්නේ නැති ඇයි? ධර්මය මුණ ගැහෙන්නේ නැත්තේ අන්තවලට වැටිලා බලන විට ධර්මය මුණ ගැහෙන්නේ නැහැ. අන්තයකට නොවැටි බලන්න. දේමේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. මේ අන්ත දෙකෙන්ම නිදහස් වෙලා බලන්න. ප්‍රධාන වශයෙන් අංශ දෙකක් යොමු කරලා තියෙන මේ අන්ත දෙක මිශ්‍රව ගාරගෙන මධ්‍යම ප්‍රතිපදාවක් හදාගන්න එපා. අන්ත දෙකම අත්හරින්න කිව්වා මිසක් මේ දෙක මිශ්‍ර කරලා ගන්න කියලා කොයිකකවත් මතක් කරලා නැහෙනේ. අන්ත දෙක අත්හැරියා මැදක් හැදෙන්න බෑනේ. මැදක් තියෙන්නේ අන්ත දෙකක් ඇති නිසා නෙවෙයිද? ඕනම දෙයක මැදක් මනින්නේ අන්ත දෙක වෙන් කළා. අන්ත දෙක වෙන් නොකොට කාට හරි මැදක් පෙන්වන්න පුළුවන්ද? අන්ත දෙක කොටස් දෙකකට වෙන් කරන්නේ නැතුව මැදක් පෙන්වන්න බෑ. ඉස්සෙල්ලම අපි අන්ත දෙක හදා ගන්නවා. අන්ත දෙක හදලා ඊට පස්සේ අන්ත දෙකේ මැදක් තමයි අපි පෙන්වන්නේ. අපි අන්ත දෙකකට නොවැටෙනවා නම් මැදක් පිහිටන්නේ නැහැ. ඒකයි විද්‍යාමාන සත්‍ය. ඔබ අන්ත දෙකක් හැදුවොත් පිහිටනවා මැදක්. අන්ත දෙකක් හදන්න නැත්නම් මැදක් පිහිටන්නේ නැහැ. 50% ඉක්මවා යන ගුණයකට තමන් පත් වෙනකොට තමන්ගේ නිදහස් වීමේ ලෝකෝත්තර කුසල් එයාට පළවෙනි මාර්ග ඥානය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි 50% ඉක්මවන්න ඕන. සමස්ත ඇලීම් බරයි නොඇලීමේ බරයි වෙන බලනකොට 50%කට වැඩි නොඇලීමේ බර තියෙන්න ඕන. ඇලීමේ බර අඩු වෙන්න ඕන. තරාදියක් වුණත් එහෙමයි. අන්න ශාසන ධර්මයට පිළිපන්න කෙනා බවට පත් වෙන්නේ විතරයි. ශාසන ධර්මයට නැමුණු කෙනා බවට පත් වෙන්නේ ඒක. ඇලීමේ බරද වැඩි අපේ ජීවිතවල නොඇලීමේ බරද වැඩි? ඇලීමේ බර වැඩි. ඇයි? අවිජ්ජාපච්චය සංඛාරා. නොදන්න නිසා තමයි චර තදින් සංස්කාර අල්ලගන්නේ. බලන්න ඉඩම කඩම තදින් අල්ලගත්තාම නේ මිනි මරා ගන්නවා. ඉඩම කඩම අල්ලගත්තට පස්සේ අම්මට තාත්තට නඩු දානවා. පඬු සරවල් ඇති කරගන්නෝ මහා ගිනි යුද්ධ හට ගන්නෝ මොනෝද කියලා බැලුවාම මේ පොඩි සංස්කාරක වස්තුවකට අයියලා මල්ලෙලා රණ්ඩු කරනවා. ප්‍රශ්න හදා ගන්නවා. හිත වේදනා හට ඇති කර ගන්නවා. ආරවුල් ඇති කර ගන්නවා. කුඩා සංස්කාරක හේතුන් පදනම් කරගෙන. එසා ඇලීමේ වේගයේ තණ්හාවේ වේගයේ වැඩි කියන්නේ මිනිසයා තුළ දුක් වේදනාව වැඩි, පීඩන වැඩි. තණ්හාවෙන් ඇති කරගන්න දියුණුව වෙනතුන මේ තණ්හාවෙන් මහා දේවල් කරලා ජීවත් වෙන මිනිස්සුන්ගේ හොඳ නම කීර්තිය ප්‍රශංසාව අවුරුදු දෙක තුනක්වත් පවතින්නේ නැහැ. ඒ තණ්හාවෙන් බැහැරව කටයුතු කරපු රහතන් වහන්සේලාගේ උත්තමයන්ගේ ගුණ සුවඳ බොහෝ කල් පවතිනවා. ඒ වගේම බොහෝ සේවා කටයුතුද සිද්ධ කළා තණ්හාවෙන් බැහැරව. එනිසා ඔබ කරන කාර්යය, යුතුයකම, වගකීම, දානය, පින්කම, සමාජ වගකීම තණ්හාවෙන් බැහැරව කරන්න පුළුවන්. ඒකයි වැදගත්කම තියෙන්නේ. තණ්හාවෙන් යුක්තව ඇති කරගන්න ආස්වාදය මීපැණි හැලියට බහැලා මීපැණි බොන අර කූඹිය වගේ. මීපැණි හැලියට බහැලා මීපැණි බොන කූඹියට මොකද වෙන්නේ? ඒ කූඹිය ඒක බඩ පෙරෙන්න බොනවා. බීලා කොහෙද මොකද වෙන්නේ? ඒකම මැරෙනවා. අපේ තණ්හාවෙන් තොර පුජ්‍යලයා එයා ගොඩ ඉඳගෙන බොහොම ඈතින් ඉඳගෙන ප්‍රමාණවත්ව තමන්ගේ බඩ පුරවගෙන හැමින් සැරේ යනවා. ඔය කතා තියෙනවා ජාතක කතාවන් වල. එක් ජාතක කතාවක අර මුව රැලක් සිටියා. වස්සන ලානිල් කුඹරක් හම්බුණා. දේවදත්තගේ කණ්ඩායම නායකත්වයේ දැරුවේ දෛවදත්ත. ඉතින් ඒ මෝරැල ගිහිල්ලා ටිකක් කෑවා. වැටෙන් පිටේ ඉඳගෙන කෑවා. හහ වැටුණා. වැට පැනලක් කෑවා. අංග හොඳට හොඳට කාලා බඩ පිරුණා. බඩ පිරුණාට පස්සෙත් මාරු වෙන්න කියලා හිතුවේ නෑ. හිවිසරේ තවදුරටත් අපි දැන් නම් බඩ පිරල වැඩි නිදාගෙනත් ඉඳලා යමු කිව්වා. මොකද උනේ? ගොයියට අහුණා. අර සත්තු ටික එතන නැති වුණා. බෝසතාණන් වහන්සේගේ පිරිස ආවා. හානියක් නොමැති වෙන ආකාරයෙන් පිටින් ඉඳගෙන ප්‍රමාණවත් තරමට ආහාර අරගෙන ඉක්මනින්ම අර ගොවියා එන්න කලින් මාරු වෙලා ගියා. ඒගොල්ලෝ බේරුණා. දැන් මේ තණ්හාවේ ස්වභාවයන් එක එක එක්කෙනා තුළ පවතින විදිය, තණ්හාවෙන් යුක්ත මිනිසයා ඒ තණ්හාව තුළ අසාර්ථකත්වය හා වේදනාව සහ පරාජය ලබන විදියත්, තණ්හාවෙන් බැහැරවීම තුළ ජයග්‍රහණය ලබන විදියත් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ ලෝකේ අනුභව කරන්නනේ තියෙන්නේ, ගේ දොර, වතු පිටි, ඉඩ කඩම්, යාන වාහන අපි මේ අනුභව කරනවා, මේ පාවිච්චි කරනවා, පරිහරණය කරනවා. ඒව තණ්හාවෙන් බැහැර වුණාම ගොඩාක් අතහැරීමකින් යුක්තව අවශ්‍යතාවයක් හැටියට භාවිතා කරමින් ආසාවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන්. ආසාවෙන් යුක්ත මිනිසයා ඒකට ජීවත් වෙලා ආසාවෙන් ඉඳලා මලාට පස්සේ තත්හරිනවද? අත්හරින්නේ නැහැ. කවුරු වෙලා දෙන්නේ? ඔව්, පෙරේතෙක් වෙලා එනවා. කොච්චර ප්‍රශ්න තියෙනවද? එනිසා සිතෙන් අත්හැරීමයි වැදගත්. දෑතින් අත්හැරීම නෙමෙයි. ඔය දෑතින් අත්හරින ලොකු පින්කම් කරනවා. බලන්න ඒගොල්ලෝ හිතෙන් අත්හරිනවද කියලා. හිතෙන් අත්හරින්නේ නෑ. ඒවා ගොඩාක් දාගන්නේ කීර්ති ප්‍රශංසා ප්‍රසිද්ධිය සහ තව තවත් මාන උද්දච්ච අවිද්‍යාවට එකතු කරගන්න. ඒවා එකතු කරගෙන මනස තව ඩිංගත් බර කරගන්න මාන්නේ. තව ටිකක් බර කරගෙන මොකද වෙන්නේ? ඒ උද්දච්ච කමෙන් ඉඳගෙන මිය ගිහිල්ලා ඒ ආශ්‍රිතවම පෙරේති වෙනවා. යහපතත් තමන්ගේ ජීවිතේ මාන්නයකට හේතු වෙනවා. හොඳ දේත් තමන්ගේ ජීවිතේට මාන්නයකට හේතු වෙනවා අවිද්‍යාවෙන් කළොත්. නරක දේත් එහෙමයි. දැන් ඔය වැඩි දෙන්නේ සිවුරකට ආස කරපු හාමුදුරු කෙනෙක් හිටියා. ඉතින් ඒ ගුරු හාමුදුරු මේ ගියාට පස්සේ ඒ සිවුරට රණ්ඩු වුණා ගෝලියෝ දෙන්න. ගෝලියෝ දෙන්නම රණ්ඩු වුණාට මේ සිවුර ගන්න විදියක් නැහැ. මේ සිවුර හැමතිස්සෙම මැක්කෙක් එනවා පියාඹල මේ මැක්ක වහනවා මේක ඇවිදිනවා. ඉතින් මේ ප්‍රශ්නේ යොමු කළාම මතක් කළා මේ සිවුර මෙහෙම තියෙන්න අරින්න ඔක හාට මෙහාට ගෙනියන්න එපා. ඔය සිවුර කොහොම තියෙන්න අරින්න කිව්වා. ටික දවසක් ගියාම මැක්ක මලා. මලාට පස්සේ පැහැදිලි කරලා දුන්නා මොකක්ද මේ සිවුරේ මේ මැක්ක හැටියට හිටියේ තමන්ගේ ගුරුවරයා කලින්. දැන් මේ සිවුරක් ඇඳගෙන ඉන්න එක පුළුවන්. නමුත් ඒක තණ්හාවෙන් අල්ලගන්න එක ඒක වෙනම කාර්යයක්. එහෙම දේවල් තියෙනවා. ඒකයි ස්වභාවය. මා දවසක් වයසක අම්ම කෙනෙක්ගෙන් ඇහුවා වැඩියෙන්ම ආස කරන මොනවද තියෙන්නේ කියලා. ඒ අම්ම දුන්න උත්තරේ තමයි මම මොකෝකටවත් ආස නැහැ හැමදෙරෝනේ. ඒත් මං එක දෙයකට හරිම ආසයි. මොකද්ද? මංගල සාරියට. දැන් අවුරුදු 50ක් විතර වෙනවා. ඒත් මං ඒක නවල තියෙනවා වරින් වර අරගෙන අතින් අත ගාලා හැම බලලා නැවතත් ආයි කබඩ එකේ දාලා තියෙනවා. මං කෝවා අම්මා ඔබ ඉක්මනින්ම ගිහිල්ලා ඔක කෑලි වලට කපලා ජනෙල් දිර ටිකක් හරි අදින්න කාට හරි ඔබ දෙන්න. ඔබ තියාගන්න එපා. නැත්තම් ඔය අම්මත් ඔබේ මැක්කෙක් කියලා වත් උපදී කියලා. මං කෝවා ඔබ වැඩියෙන්ම තණ්හාව උපදවන දේවල් තියෙනවා නම් ඒක කාට හරි දීලා දාන්න කියලා. යදි තණ්හාවක් තියෙනවා නම් ඒක අතහැරලා දාන්න කියලා. දෙන්න පුළුවන් දෙයක් නම් දීලා දාන්න, නැත්තම් ඉතින් අතහැරලා දාන්න. දවසක් අරගෙන ආව කාසියක්. මේ කාසිය හාමුදුරුවන්ට කිව්වා. මං කිව්වා මොකද මේ කාසිය මට? මේ කාසියට මම බොහොම ආසයි. කැමතියි. මේ කාසිය මම අරගෙන දවසට දෙපාරක් තුන් පාරක් විතර මම බලනවා. ඉතින් ඒ නිසා මේක හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මමවත් දන්නේ නැහැ මම මේ කාසියට බොහොම කැමති, මේ කාසිය නිතර මගේ බලන ස්වභාවයක් තියෙනවා කියලා මම මේ කාසියක් දුන්න සමුරු කාසියක් මේක මට තියාගන්න කියලා. මන්නම් ඒක ඔහෙ දැම්මද කියලාවත් මතක නැහැ. මොකද මං ආස නැහැ. නැයි ඒ තැනට ඒකට ආස නිසා නිතරම මේක පරිස්සම් කරලා එහෙම තියාගෙන මම කොහේ හරි දාලා ඒක දැන් නැති වෙලා. ඒක ගැන තැකීමක් නැහැ. ඒසා කෙනෙක්ගේ තණ්හාව පිහිටන්නේ මහා පුදුම විදියට. කුජලයේ කෙරෙහි වෙන්න පුළුවන්, ඉදම කඩම කෙරෙහි වෙන්න පුළුවන්. ඒ තණ්හා නොකර ඉන්නේ කෙසේද? දැන් තණ්හා නොකර ඉන්න කියලා කෙනෙකුට කිව්වට දැන් මේ පින්නතුන්ට මට කියන්න පුළුවන් එපා තණ්හා පොදි බඳින්නට මැරෙනවා අපි මැරෙනවා කියලා. තණ්හා නොකර ඉන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. තණ්හා නොකර ඉන්න කිව්වට තණ්හා නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. ලෝභ කරන්න එපයි කියලා මේ පින්නතුන්ට අපිට කියන්න පුළුවන්. ලෝභ නොකර ඉන්න පුළුවන්ද? බෑ. එහෙම පුළුවන් කමක් නැහැ. ඉරිසියා නොකර ඉන්න කියලා කියන්න පුළුවන්. ඈ අපිටවත් නැති වාහනයක් හාමුදුරන්ට තියෙනවා කියලා දැක්කම ඉරිසියාවක් ඇති වෙන්නේ නැද්ද? ඉරිසියාවක් අට ගන්නවා. ඒක තමයි ස්වභාවය. එහෙම නැ අපිටවත් නැති දෙයක් අල්ලපු ගෙදර එක්කෙනා තියෙනවා කියලා දැක්කම ඉරිසියාවක් අට ගන්න නැද්ද? ඉරිසියාවක් අට ගන්නවා. සමහර අය ඒක තේරුම් ගන්න නැතිකම කියන්නේ මේ ඉරිසියාව හොඳටම තියෙනවා. ඒ කියන්නේ නැහැ නේ මම නන්නේ කියලා කියනවා. සමහර අය තේරුම් ගන්න බෑ. සමහර අය තේරුම් ගන්නෝ ඒක ස්වභාවයෙන් මතුවෙනවා කියලා. අර නොදකින කෙනාට වැඩිය දකින කෙනා වැඩගත්. ඒකයි වැඩගත්. තරඟකාරී ලෝකයේ තමන් හැමතිස්සෙම සමානව හෝ ඉහලින් ඉන්න දකින්න කැමති. තමාව ගණන් කරන්නේ සසඳා බලන්නේ තව කෙනෙක් සමග. තමා තව කෙනෙක් එක සසඳා බලන්න එපා. තමන් ධර්මයත් එක්ක සසඳා බලන්න තමන් කොහෙද ඉන්නේ කියලා. සල්ලිත් එක්ක ගලපන්න, නිලතල තානාන්තරත් එක්ක ගලපන්න ඕනේ. ඒවා ෂණයෙන් නැති වෙන දේවල්, ෂණයෙන් නැති වෙන දේවල්. තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් වේගයෙන්. අපි දැකලා තියෙනවා මේ සමාජය තුළ ඕන තරම් පෝසත්තු දිලින්ද වෙනවා, දිලින්ද පෝසත්තු වෙනවා. ඒ නිසා සසඳන්න සුදුසු කාරණා එක නෙමෙයි මිනිස්සු ලෝකේ සසඳන්නේ. ඈ ඇඳුම පැළඳුමත් එක්ක, යාන වාහනෙත් එක්ක, ඉඩම කඩමත් එක්ක, ධන සම්පතුත් එක්ක සසඳලා බලන්න එපා. ධර්මයත් එක්ක සසඳල බලන්න. ඒකයි වැදගත් වෙන්නේ. අද කසාද බඳින්න ගියත් සසඳල බලන්නේ ධර්මයත් එක්ක නෑ. ඉඩව කඩමත් එක්ක, යාන වාහනෙත් එක්ක, කරන රස්සාවත් එක්ක මේ තමයි සසඳල බලන්නේ. තේරුණානේ? ඒ නිසා ධර්මයත් එක්ක ඔබ සසඳා බලන කෙනෙක් වෙන්න, එවන් අවිද්‍යාත්මක ලෝකයේ ඔබ එවන් අවිද්‍යාත්මක කෙනෙක් නොවන්න, ඔබේ ජීවිතයේ සසඳා බලන්නේ ධර්මයේ සමග. ඒකට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්තේ. ධර්මයේ සමග සසඳා බලමින් තමන්ගේ ජීවිතේ හදා ගන්නවා. කොහොමද ධර්මයේ ස්වභාවය? වීතරාගී, වීත දෝෂ, වීත මෝහ ලක්ෂණයන්ගෙන් යුක්තයි. ත්‍රිවේදනාවන්ගෙන් යුක්තයි. අකාලික ස්වභාවයකින් යුක්තයි. අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. අනිත්‍ය ස්වභාවය කියන එක පින්නතුන් දන්නවද? පින්නතුන් මෙතන ඉන්නේ කිසි කෙනෙක් අනිත්‍ය ස්වභාවය දන්නේ නැහැ. හරියටම. ඇත්තෙන්ම කිව්වොත් මාත් ඒක හරියටම දන්නේ නැහැ තාම. ඒකට හේතුව මම දන්නේ නැති බව දන්නවා. ඔබ දන්නවයි කියලා හිතාගෙන ඉන්නෝනේ. ඒ නිසා ඔබට වඩා මම පියවරක් ඉස්සරහින් ඉන්න. මොකද හේතුව? මම ඒක දන්නේ නැති බව දන්නවා. ඔබ දන්නවයි කියලා හිතාගෙන නොදන්නකම තැන ඉන්නවට වැඩිය ශ්‍රේෂ්ඨයි මම දන්නේ නැති බව දන්නවා. අනිත්‍ය වඩන්නේ රහතන් වහන්සේලා. අනිත්‍ය හොඳින් අඳුනන්නේ රහතන් වහන්සේලා. අනිත්‍ය පවතින්නේ රහතන් වහන්සේ කෙනෙක් ළඟ. ඔබ දන්නේ අනිත්‍ය නෙමෙයි පින්නතුනේ, ඔබ දන්නේ සංකල්පය. ඔබ ඔය අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍යයට නෙමෙයි. ඔබ හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ඔය අනිත්‍යයි කියන්නේ සංකල්පයකට. මම දන්නේ ඔබට මේ වචනේ කවුරු හරි කියලා තියෙනවද කියලා මීට කලින්. මේක තේරුම් ගන්න බොහෝ ධර්ම අහන්න ඕන. ඔය අන්තර්ජාලය තුල හැඹිලි පිටේ ආනන්ද හිමි කියලා බැලුවාම ඕනතරම් YouTube එකේ දේශනා තියෙනවා. ඒ වගේම අපි නොමිලේ CD පොත්පත් ලබා දීලා තියෙනවා. ඒවා තුලින් සමානුකූලව පෝෂණය කරගන්න තමන්ගේ ධර්මඥානය එහෙම නැතුව ධර්ම අවබෝධය කරගන්න පහසු වෙන්නේ නැහැ. පැලයක් අද ඉඳලා ළමෙක් ඇවිල්ලා ඇහුවොත් තාත්තේ හවසට ගෙඩියක් කඩාගෙන කන්න පුළුවන්ද? පුතා මේක දැම්ම ගෙඩියක් කඩා ගන්න බෑ. මේකට තව ගොඩක් අස්පෝර වතුර දාන්න ඕන. ටිකක් මේකට කාලයක් ඕනේ. කාලය තුල තමයි අපිට මේ ඵල නෙලා ගන්න පුළුවන්. ඉතින් අපේ සමහර අය නම් ඉන්නවා අද ගෙනල්ල පැලේ ඉඳලා ගෙඩිත් කඩාගෙන මලුත් නෙලාගෙන ගහත් කපාගෙන යන්න පුළුවන්ද කියලා බලන අය වහා ෂණික. එහෙම කරන්න බෑ. තමන් ඒ තුල කැප වෙන තරමට කරන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන ඵල නෙලා ගන්න පුළුවන්. දැන් ගහ ඉඳලා ගොඩක් කාලයක් වෙනයි ඉන්නෝ. ඒ කියන්නේ ධර්මයේ සොයලා මනා ප්‍රඥා ගොඩ නැගිලා සසරෙත් ගොඩ නැගිච්ච අය ඉන්නවා. අන්න ඒ අය නම් මෙතෙන්ට ආපු ශනීම ඵල නෙලාගෙන යනවා. මොකද හේතුව යාට ඵල නෙලන අවස්ථාවයි තිබිලා තියෙන්නේ. ඉතින් මෙතන ඉන්නවා බීජ නොසිටවපු අය. ඒ අය බීජේ සිටවන්න ඕන. ඒ කියන්නේ ධර්මයට බැසගෙන ධර්මය අහන්න ප්‍රකට කරන්න සූදානම් වෙන්න ඕන. ධර්මයට බැසගෙන බීජයේ සිටුවා පැලය මතුවේ තියෙන පිරිසක් ඉන්නවා. ඒ පිරිස තවදුරටත් ඒකට පෝර දාන්න ඕන. ජලය එකතු කරන්න. ඒ කියන්නේ තව තවත් ධර්මය අහන්න ඕන. ධර්ම කරුණු එකතු කරගනිමින් මනා ඥානනේ කරමින් ධම්මානුධම්ම ප්‍රතිපත්ති වල ඉන්න ඕන. ගහ හොඳින් වැඩිච්ච මල් පිපිලා ඵල දැරීමට ආසන්න පිරිසක් ඉන්නවා. ඒතු තවදුරටත් ධර්මය එකතු කරමින් පොහොර එකතු කරමින් ජල එකතු කරමින් ඵල බලාපොරොත්තුෙන් කටයුතු කරන්න ඕන. ඒ අයගේ තමයි ජීවිතවලින් තමයි අර මාර්ගඵල කියන එක ලැබෙන්නේ. දැන් ඒක ඵලයක් නේද? මාර්ගඵල. අපි ගමන් කරමු මාර්ගඵලේ දේවල් යනවා. බලන්න ලැබෙන මුකුත් නෑ මාර්ගඵල. හරි අපූර්ව විදියට මාර්ගඵල හම්බෙන්නේ. මොනවද ලැබෙන්නේ? මාර්ගඵලයේදී නැති වෙන තුනක් තමයි වෙන්නේ. මොනවද නැති වෙන්නේ? ආත්ම දෘෂ්ටිය නැති වෙනවා. ඈ සීලබ්බත පරාමාස නැති වෙනවා. විචිකිච්ඡාව නැති වෙනවා. ලැබෙන්නේ මොනවාද? ලැබෙච්ච දෙයක් නැහැ පින්නතුනේ. හැලිච්ච දෙයක් මිසක් ලැබිච්ච දෙයක් නැහැ. ඒ නිසා හැලෙන දෙයක්, දුරු වෙන දෙයක්, දුරව යන දෙයක් මිසක් ලැබෙන දෙයක් නැහැ. මාර්ගඵලයේ ලැබෙන දෙයක් කො මොනවද ලැබුණේ? ආත්ම දෘෂ්ටිය නැති වුණා. සීලබ්බත පරාමාසය නැති වුණා. විචිකිච්ඡාව නැති වුණා. ලැබුණේ මොනවද? ලැබුණේ මෙච්චරයි. කටුව තිබුණා, කටුව අයින් කළා, දැන් තුවාලේ සනීපයි. ලැබිච්ච දෙයක් නැහැ. යථා ස්වභාවයට පත් වුණා. පියවි සිහියට පත් වුණා. මේ සිහියෙන් නෙමෙයි ලෝක ජීවත් වෙන්නේ, අසිහියෙන්. අපි හිතනවා අර ගත්ත සිහිය පවත්වාගෙන ගියාම ඒක සිහියයි කියලා. ගත්ත සිහිය පවත්වාගෙන යන එක ඒක සිහිය නෙමෙයි, ඒක ගත්ත සිහිය. ඒ මොකද අපේ අයත් බොහොමයි හිතන්නේ මොකක් හරි ආගමක් හරියට වෙලාවට අදහනකොට ඒක ආගම අදහනවයි කියලා අපේ මිනිස්සු කියනවා. ඒ වගේ කාරණයක්. ගත්ත සිහිය පවත්වාගෙන යන එක ඒක ආගම දැහිමක්වත් පියවි සිහියක්වත් නෙමෙයි. මොන අධර්මිෂ්ඨ භාවයක් හරි අදහනකොට යම් කිසි කෙනෙක් ඒක ආගම අදහනවයි කියලා කියන්න බෑ. ආගමක් ලෝකෙ පවතින පදනමක් තියෙනවා. ඒ එවන් වූ පදනමක් ගැනවත් හිතන්න තරම් බුද්ධියක්වත් මන් දන්නේ විශේෂයෙන් බෞද්ධයන්ට පිටතල නැහැ. එහෙම නැත්තම් අපේ බෞද්ධ මීට වඩා සාඩම්බර වෙනවා, අභිමානවත් වෙනවා, මිත්‍යාවෙන් තමන් දුරු අභිමානවත් මාවතක ශ්‍රේෂ්ඨ වූ ධර්මක ප්‍රතිලාභය ලබන පිරිස කියන ඒ අභිමාන ඇති කරගන්නවා. ඒ නිසා දුෂ්ටයන්ටත් පාප මිත්‍රයන්ටත් පාපිෂ්ඨයන්ටත් ගරු කරන එක මෛත්‍රී කරන එක බුදුදහම නෙමෙයි. ඒව හෙලා දකින්න ඕන, ඒව පිළිකුල් කරන්න ඕන, ඒව බැහැර කරන්න ඕන. ඒකයි සද්ධර්මය. අසේවනාච බාලාන, ශ්‍රේවණයෙන් දුරු කරන්න ඕන බාලය, ආශ්‍රයෙන් දුරු කරන්න ඕන බාලය. පණ්ඩිතානංච සේවන, පණිවරු ආශ්‍රය කරන්න ඕන, පණ්ඩිත ධර්මයේ පිළිගන්න ඕන, පණ්ඩිත ධර්මයේ තුල වැඩෙන්න ඕන. ඒ සියලු සත්වයෝ සෝපත් වේවා කියලා කියනකොට ඒකේ ලොකු අසාධාරණ තත්ත්වයක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරේ සියලු සත්වයෝ භවයෙන් නිදහස් වෙත්වා, සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. එහෙම නැතුව මේ සියලු සත්වයෝම හොඳට වැඩිලා තමන් කරන වැඩ ටික හොඳින් කරගෙන යත්වා කියලා කියන ස්වභාවයක් නැහැ. සියලුම අය මේ භවයෙන්, ඒ භවය කියලා කියන්නේ මේ භාවාත්මක ගුණයෙන්, තණ්හා ගුණයෙන්, අවිද්‍යා ගුණයෙන්, භව ස්වરૂපයෙන් නිදහස්ව දකිත්වා, මේ ලෝකයේ සත්‍ය දකිත්වා, ඇත්ත දකිත්වා. ඒකයි බුදුහාමුදුරු කෙනෙක්ගේ ප්‍රාර්ථනේ. එහෙම නැතුව මස්කරකාරයා මස්කාදකාරයා විදියටම නිදුක් නිරෝගීව ඒක පවත්වාගෙන යත්වා, මිත්‍යා දෘෂ්ටිය පවත්වන මිනිස්යා නිදුක් නිරෝගීව මිත්‍යා දෘෂ්ටිය පවත්වාගෙන යත්වා කියලා දැනට අර දේශපාලකයන්ගේ මෛත්‍රිය වගේ. එහෙම මෛත්‍රී කරන්න එපා. සියලු සත්‍යය සත්‍ය දකිත්වා, ඇත්ත දකිත්වා. සත්‍ය අවබෝධ කරගන්නටයි කටයුතු කරන්න ඕන. එම නිසා අනිත්‍ය සංකල්පයක් නොකොට අනිත්‍ය දකින්නට තමයි මේ හැම දෙනාගේම ප්‍රාර්ථනය. අනිත්‍ය තුල පිහිටන්නට ප්‍රාර්ථනය. අනිත්‍ය තමයි භාවිතා කරන්න ඕන, බහුලී කතා කරන්න ඕන, වඩන්න ඕන. අනිත්‍ය තමයි බුදුදහමේ තියෙන විශිෂ්ටතම පදය. යමක් දුකයි කියලා හඳුනගන්න එක තමයි අනිත්‍ය තුල පිහිටනට තියෙන පදනම. දුක නම් අත්හැරීමෙන් අනිත්‍ය ලබන්නේ. යමක් අනාත්ම නම් ඒකට අනාත්මයි කියේ අනාත්මය ඇලෙන ස්වභාවයක් නෙමෙයි බුදුදහමේ පෙන්වන්නේ. යමක් අනාත්ම නම් අනාත්ම ස්වභාවයෙන් නිදහස් වීමයි බුදුදහම පෙන්වන්නේ. යංකෝ බික්ඛු අනත්තා තත්තරේ චන්දෝ පහතබ්බෝති. ඔබ අනාත්ම දෙයට ඇලෙන්න එපා, අනාත්ම දෙයෙන් ඈත් වන්න. යංකෝ බික්ඛු දුක්ඛං තත්තරේ චන්දෝ පහතබ්බෝති. ඔබ යමක් දුක නම් ඒක දුකයි දුකයි කියේ මනසින් ඇලෙන්න එපා, දුකෙන් මනස ඈත් කරගන්න. යංකෝ බික්ඛු අනිච්ඡා තත්තරේ චන්දෝ පහතබ්බෝති. නැවත නැවත ඇලෙන ස්වභාවයෙන් ඔබේ මනස ඇඩ් කරගන්න. ඒ අනිත්‍ය. අනිත්‍යත් අතහරින්න කියලා කිව්වහම එතකොට කොහොමද අපි අනිත්‍ය අතහැරලා ඉන්නේ? අනිත්‍යත් අතහැරීමයි අනිත්‍යතාවය කියන්නේ. ඒක තේරුම් ගන්න තව ගොඩක් කල් යන්න පුළුවන් කෙනෙකුට. තව කෙනෙකුට අද දවසත් ඒකට ප්‍රමාණවත් වෙන්න පුළුවන්. අනිත්‍යත් අතහැරීමයි අනිත්‍ය කියන්නේ. අනිත්‍යවත් නිත්‍ය කරගත්ත තැනක අනිත්‍යතාවය හඳුනා ගන්න බෑ. අනාත්ම ස්වභාවය ආත්ම කරගත්ත කෙනෙක්, ඒක අල්ලගත්ත කෙනෙකුට අනාත්ම ස්වභාවය දකින්න බෑ. ඒ කියන්නේ මමෙක් නැති ස්වභාවය. දැන් ආත්මීය කෝණයකින් බලන්නේ ඕනම කෙනෙක් මෙතන ධර්මය, සී සද්ධර්මය ප්‍රකට කරගත්ත නැති සීලම දෙනා ආත්මීය ගුණයේ ඉන්නේ. ආත්මයක් හැටියට විශ්වාස කරමින්, දකිමින්, චින්තනය කරමින්, බලමින්, ශ්‍රවණය කරමින් පවතින්නේ. අනාත්ම ගුණයේ නෙමෙයි ඕන් පවතින්නේ. දුකම සැපක් කරගෙන ඒ නිසා දුක තුලම පිහිටා, දුක තුලම වෙලිලා, දුකේම ජීවත් වෙන කෙනෙක් ඉන්නේ. දුක දුක විදියට දැකමින් දුකද දුක අත්හැරින ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඉන්නවනම් ඒ සද්ධර්මයේ දැකපු කෙනෙක්. අනිත්‍ය තුල වෙලි සිටිනවා, අනිත්‍ය අල්ලගෙන සිටිනවා. අනිත්‍ය අල්ලගෙන ඉන්න තාක්කල් ඔහු නිත්‍යද අල්ලගෙන ඉන්නවා. අනිත්‍ය බෙදාවෙන් කරන්නේ නිත්‍යතාවයෙන්, දුක බෙදාවෙන් කරන්නේ සැපතාවයෙන්, අනාත්ම ස්වභාවය බෙදාවෙන් කරන්නේ ආත්මීය ස්වභාවයෙන්. ඒ හැම තැනම ආත්මයත්, ඒ හැම තැනම දුකත්, ඒ හැම තැනම අනිත්‍යයක් තියෙනවා කියලා ප්‍රතිරෝධයක් හදා ගන්නවා. ඒ කිසිම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වූ අනිත්‍යතාවය නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වූ නිරෝධය ඒ කිසිම තැනක නැහැ. එහි ඇති වාචික ස්වභාවයක් සහ සංකල්පමය ස්වභාවයක් පමණයි. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ අහවර වීම, අවසන් වීමයි බුදුරජාණන් වහන්සේගේ නිවන් මඟ. කුමටද සංස්කාර ගොනු කරන්නේ? කුමටද සංස්කාර අල්ලගන්නේ? අය මොනවා හරි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ? සංස්කාරක ලෝකයේ කිසිදු ප්‍රතිලාභයක් නැත. සංස්කාරක ලෝකයේ අයිති ලෝකයටමයි. ශරීරය ගන්නේ ශරීරයට අදාළ න්‍යාය. ඒ නිසා තමයි ඔබ කැමති වුණත් අවුරුදු 100කට මෙහා මැරෙනවා. මේ ගොඩනැගිල්ලක් අනුගමනය කරන්නේ ඒ වස්තුන් වලට අදාළ න්‍යාය, ඒ වයි තියෙන සංඝටකයන් වල මිය යාමෙන්, ශක්තියින් ස්වභාවයන් ක්ෂය වීමෙන් ඒවා කැඩී බිඳී යනවා. මේ ලීයක් ගන්න පින්නතුනේ ලීයේ ස්වභාවය, ඒකේ කල්පවත්මක් තියෙනවා, කාල සීමාවක් තියෙනවා, ඒක මිය යනවා. මේ මහා පෘථුවියද ගන්නේ ඊට අදාළ ස්වභාවය. ඇලදොල ගංගාද ස්වභාව, මුළු මහත් ස්වභාවයම ගන්නේ ඒ ස්වභාවයන්ට අදාළ ස්වභාවය. ඒ තුල අපි චින්තාමය වශයෙන් රැවටුණු මනෝමය භාවයක් පමණයි අපිට තියෙන්නේ. මිනිස්යාගේ තියෙන අවිද්‍යාව කියන්නේ ඕක. අපිට තියෙන්නේ තනි වුණු මනෝභාවයක් පමණයි. ඒ මනෝභාවය තුල තමයි වේදනා, දුක්ඛ, දෝමනස්ස, අටලෝ දහම තුල මා කෙනෙක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ඉතින් ඒ භාවාත්මක ගුණයෙන් සියලු අභාවාත්මක ගුණයන් වලින් නිදහස් වීමයි නිර්වාණ ධාතුව කියලා කියන්නේ, නිවන් මඟ කියලා කියන්නේ. අන්තවලට නොවැටි යන පිළිවෙතයි මේ පැහැදිලි කරන්න බින්නතුනේ. ඔබ ඒකාන්තයකින් අර සපාන්තේ මුදවලා දුක්ඛාන්තයකට පාත්‍ර කිරීම නිවන් මඟ නෙමෙයි. ඒ නිසා ලෝකෙ මම ජීවිතේ දුකයි කියන නිර්වචනය ලබා දෙන්නේ නැහැ. සංකල්පමී අනිත්‍ය නිර්වචනයක් ලබා දෙන්නේ නැහැ. සංකල්පමී අනාත්ම නිර්වචනයක් ලබා දෙන්නේ නැහැ. සමස්ත භාවාත්මක ගුණයන් වලින් සංකල්පීය ලෝකයෙන් නිදහස් වෙන වැඩපිළිවෙලක්. ත තමන්ගේ ඥානයේ මධ්‍යම ප්‍රතිපදාවේ මෙහෙවන්. සංඥාවට හසු වෙන්න එපා, විඥාණයට හසු වෙන්න එපා, නාම රූප වලට හසු වෙන්න එපා, සලායතන වලට හසු වෙන්න එපා. ධර්ම මාර්ගයේ මෙහෙවන්න. ඔබේ මාර්ගය නෙවෙයි, ඔබ හදාගත්ත මාර්ගය, ඔබේ සංකල්පීය මාර්ගය නෙමෙයි. ධර්ම මාර්ගයේ ඔබේ මනස හසුරවන්න. ඒක වැදගත්. ඔබේ මාර්ගයේ ඔබ හසුරවන්න ගියොත් එimhe ඔබට ඉතින් ඒ සියලු මාර්ගවල ගමන් කිරීමට අසකනනාසයේ දිව ශරීරයත් සුඛ දුක්ඛ උපේක්ෂා සහ රූප වේදනා සංඥා සංකාර විඥානත් සංහාවත් මනා කොට අවශ්‍ය කරනවා. නැතුව ඔබේ මාර්ගයේ ඔබ හදන්න බෑ. මම හදන හැම මාර්ගයකම මමත්වයෙන් තණ්හාවෙන් යුක්ත පදනමකින් යුක්තයි. මම හදන මාර්ගයක් නොවේ මමත්වයේ විසින් හදන, මමත්වයේ වඩන මාර්ගයක් නොවේ මමත්වයේ දුරු වෙන මාර්ගයක් තථාගත ධර්මෙහි කියවෙන මාර්ගය. ඒ මනාකොට ඥානනය කරන්න, දැන් ඥානනය කරන්න කියලා නෙමෙයි මනාකොට ඥානනය කරන්න කියලා විශේෂණ පදයක් යොමු කරන්නේ. ඒක ඥානනය කරන ස්වභාවයක් නෙමෙයි එතන තියෙන්නේ. අර විවාහාරයේ මත දෙහිදා කතා කරන නිසා තවත් මේ වචනේ පවිත්‍ර කොට පිරිසුදු කොට ලබා දෙනවා. මනාකොට ඥානනය කරන්න. සම්‍යක් ඥානය, සම්‍යක් ප්‍රතිපදාව, සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා. මොනවද මේ සම්මා කියන ගුණයකින් තොර වූ පවතින දෙයක් තියෙනවද? අධ්‍යාත්මික නොබැඳීමක් මිසක්, අධ්‍යාත්මික නොගැටීමක් මිසක් බුදුදහමේ වෙනාන්දයක්, භෞතික ජීවන පැවැත්මකට බලපෑමක් කිසිම නැහැ. නොබැදීම හැටියට බෞද්ධයා තේරුම් අරගෙන තිබෙන්නේ ගැටීම නම් ඔහුගේ ජීවිතයත් ඔහු ධර්මයත් දෙකම විනාශ කරගන්නවා. නොඇලීම හැටියට, නොමැදීම හැටියට ගැටීම නම් හඳුනගන්නේ. ඒ ගැටුණාම තමයි නොඇලීම තියෙන්නේ, ගැටුණාම තමයි නොබැඳීම තියෙන්නේ කියලා කෙනෙක් වටහා ගත්තොත් වැරදි ආකාරයේ ධර්මය ඔහු විනාශ කරගන්නේ. ඔහුගේ අධ්‍යාත්මයත් ඔහුගේ ආර්ථිකයත් සියල්ලම විනාශ වෙනවා. මොකද හේතුව ගැටීම ධහම හැටියට අරගෙන බෞද්ධය බහුතරයක් එහෙමයි. කන්න වේලටත් වෛර කරන සමාජයක්. ලෝකේ කවුරුත් කන්න වේලක් කනෝ දැකලා වෛර කරන්නේ නැහැ. දැන් මේ සිල් සමාදන් වෙච්චා ඉන්නෝනේ නේ. දැන් 12න් පස්සේ කනකොට අනිත් කෙනා අපරහෙන් බල්ල වෛර කරනවා ඒකට. මොකද හේතුව? අය වෘතයක් සමාදන් වෙලා තියෙනවා. 12න් ඉස්සෙල්ලා ගන්න ඕනේ, පස්සේ කන්න බෑ. හැබැයි සාසන ධර්මයේ වෘත නැහැ. සීලබ්බත පරහමාස කියන්නේ ඒවා. ඥානනය කළ සමාජය තුල ජීවත් වෙන්න පුළුවන් දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. දැන් අපේ අය පෙන්නන සීල සමාධි ප්‍රඥාව පෙන්නන්න පුළුවන්කම තියෙන බුද්ධ කාලේ ඉන අවුරුදු 20කින් පස්සේ. ඔය සියලුම විනය ශික්ෂා ආරෝමය පැනෙව්වයි කියන්නේ 20කින් පස්සේ කියනවනේ. එතකොට 20කින් ඉස්සෙල්ලා රහත් වෙද්දී මාර්ගඵල ලබද්දී ඇත්ත භාවිතා කරපු සීල සමාධි ප්‍රඥාව මොකද්ද කියලා අහන්න ඕන. ඊට පස්සේ කියනවා ඒ කාලේ ඉබේ තිබ්බලු. ඒ කිසිම විද්‍යාමාන නොවන දෙයක්. බුදුහාමුදුරුවෝ සීලය කියලා කතා කරේ පැනවීම වලට නොවේ, වෘත සමාදාන වලට නොවේ. ආර්ය සීලයක් දෘෂ්ටීන් වලින් දුරු වීමේ සීලය. හෙවත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේන සම්පන්නෝ කාමේසු විනීයේදා කියන වශයෙන් මේ කාමයන්ගෙන් නිදහස් වෙන, දෘෂ්ටි වලින් නිදහස් වෙන ශික්ෂණයයි. මේ දෘෂ්ටිගත මිනිස්සු මොකද කරන්නේ? ඒ දෘෂ්ටි අල්ලගත්තාම තව දෘෂ්ටියකට බැලවදිනවා. දහසක් වැරදි කියලා ඔලුවේ පුරව ගන්නව, දහසකට වෛර කරනවා. ඒ නිසා දායකයා හාමුදුරුව කෙරෙහි වෛරයෙන් දකින, හාමුදුරුව දායකයා කෙරෙහි වෛරයෙන් දකින, ළඟ ඉන්න කෙනා කෙරෙහිත් වෛරයෙන් දකින. පුජ්‍යලයක් නිර්මාණය වෙනවා, බාලපුලේ මිනිස්සේ කැඩෙට ඊට දෙද්දක් දාගෙන ප්ලාස්ටික් කෝප්පයක් තියාගෙන ළඟ කණුවකට හේතු වෙලා ගෙදර යන්නේ. බලන්න, ඔය ඈත තැන්වල ප්‍රසිද්ධ සිල් ගන්න තැන්වලට එහෙම ගියාම තියෙන චර්යාව, එයා තුල ජේෂ්ඨත්වයක්, විශිෂ්ටත්වයක්, ප්‍රබුද්ධත්වයක්, අභිමානයක් ඒ ජීවිතය තුල දකින්නම නැහැ. සිංහ ගතියක් අපේ මිනිස්සෙක් ළඟ පේන්න තියෙන්න ඕන. නිවට ගතියක්, මියාලු ගතියක්, අර සුනකේගේ ගති ලක්ෂණයක්, අර ඒ කාලේ සුනක වූත ගෝත සමාදන් වුණා වගේ ස්වභාවයක් තමයි අපිට දකින්න තියෙන්නේ අද. අර මේ හොඳට හිටපු මිනිස්සයා ඉදිරි ගෑල්ලක පැත්තකට වෙලා ඉන්නවා, ජරා කොටකට වෙලා. ආ, ඒ මිනිසුන් ධර්මයේ වරදවා ගැනීම හේතු වෙන ඔවුන්ගේ දෙලොම පිරිහවාගෙන අපාගාමි වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ගැන හරීම සංවේගයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. අහෝ, මේ මිනිසුන්ට ධර්මයේ ඥානණය නොකලේ මන්ද, නොවුනේ මන්ද, මෙච්චර ධර්මයේ ලබා දෙද්දීත් නොවෙන්නේ මන්ද කියලා. ඒ නිසා ඔබට ධර්මයේ මුණ ගැහුණා නම් එකත් නොහැරම ඔබේ ජීවිතය තුළ ප්‍රකට කරන්න, දියුණු කරන්න, ඔබ දැඩිසේ අදිෂ්ඨාන ඇති කරගන්න. කල්ප ගානකට එහාට දාලා තියෙන දේ මම මේ ජීවිතේදී, මේ කාල සමයේදී වහ වහ අවබෝධ කරගන්නවා කියන අදිෂ්ඨාන. ඒ නිසා මේ ලෝකේ සංකීර්ණම, තාම සංකීර්ණ යම් භාණ්ඩයක් තියෙනවා නම් ඒ භාණ්ඩය තමයි සිත, මනස. මනස විතර සංකීර්ණ භාණ්ඩයක් මේ ලෝකේ තවත් නැහැ කියලා කිව්වොත් ඒක නෙවැරදි. මනස මේ ආකාරය කියලා කියන්න බෑ. අපිට කියන්න බෑ වර්ණ ලෝකේ නිපද වෙන්නේ ලක්ෂයක් හරි දස ලක්ෂයක් හරි කියන්න බෑ. දැනටත් අපි වර්ණ දස ලක්ෂයක් විතර එකකින් තෝරලා ගන්න පුළුවන් තමන්ගේ නිවස පාට කරලා. ඒත් අපිට කියලා ඉවර කරන්න බෑ වර්ණ මෙච්චරයි ලෝකෙ සෑදෙන්නේ කියලා. සිතේ ස්වභාවයත් ඒකයි. සිතේ ස්වභාවයත් ඒකයි. ඉතින් කර්ම විෂය අචින්තිය වූ ධර්මයක්, ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක තමයි මානසික විෂය ධාරාව. ඒ වගේම තමයි ලෝක විෂය අචින්තිය ධර්මයක්, ඒක ඉවර වෙන්නේ නැති ධර්මයක්. අපිට අවශ්‍ය කරන්නේ මානසික සහනය, හිතේ සැහැල්ලුව, ඔළුවේ සැහැල්ලුව. ඒක තමයි සොයාගෙන යා යුත්තේ. දැන් අපවත් සොයා ගියේ එයයි. කොහොමද මේ මානසික විසඳුම කියන එක ලබන්නේ කියලා මුලින් දැනුවත් වෙනව, දෙවනෝ පරිවර්තනය වෙනව. මේ සියල් අත්හැරීම කියන එක පිළිබඳව මුලින් දැනුවත් වෙනවා, දෙවනෝ එතෙන්ට අනුගත වෙනව, පරිවර්තනය වෙනව. දැන් බොහෝ දෙනෙක් මෙතන දහම දැනගෙන හිටියට පරිවර්තනය වෙන්න බෑ. පරිවර්තනය වීම සඳහා අධ්‍යාත්මික ලොකු අතහැරීමේ බලයක් තියෙන්න ඕන. ඒ බලය හෘදයාංගම ගොඩනැගෙන්න ඕන කාරණයක් මිස ඒක අපිට මේ පිටින් මවාපාන්න පුළුවන් දෙයක් නෙමෙයි. හදවතින්ම සියල්ල අත්හරින්න පුළුවන් බලයක් එයාගේ හදපතුලෙම ගොඩනැගෙනකොට තමයි මේ ධර්මාභිලාෂය අපිට පූර්ණේ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැතුව හැකියාවක් නැහැ. තිබුණොත් යම් මානසික කර්මයක් ඊට අනුකූල අනුරූප වූ විපාක පවතිනවා. යමකට ඇලෙනවා නම් බැඳෙනවා නම් ඒ ඔස්සේම සිත පවතිනවා. දැන් හිරේත ආත්මයක් කෙනෙක් ලබන්නේ පෙරේතෙක් වෙන්න කැමති වුණු නිසා, හදවතින්ම පෙරේතෙක්ව ජීවත් වූ නිසා. දැන් මනස පිළිබඳව අපි පරිවර්තනයක් ඇති කරගන්න නැතුව මානසිකව අපිට පුළුවන් සංකල්පයක් දාගන්න. මොකද මේකේ සතෙක් කුජ්ජලෙක් නැහැ. කොහොමද වැඩේ? සංකල්පයක්. ලබන ආත්මේ උපතක් නැහැ. කොහොමද වැඩේ? සංකල්පය. මල්ලින් පස්සේ අපි මේ දෙයියෝ ළඟට යනවා. සංකල්පය. මරණින් පස්සේ මේ බ්‍රහ්මයා ළඟට යනවා. සංකල්පය. මරණින් පස්සේ මම විශ්වයට යනවා. සංකල්පය. එහෙම සංකල්පමය ස්වરૂපයක් ඇති කරගන්න අවශ්‍ය කරන්නේ. අපි දන්නවා අපි ළඟ යම් ශක්ති ස්වභාවයක් කැරකෙමින් තියෙනවා කියලා. ඔබ පච්චත්තම් වේදිතබ්බෝ කියන සාසනික ධර්මයේ තුල ඉන්න නිරන්තරයෙන්ම සංකල්පමය ලෝකයක නිර්වචන ඇති කරගන්න එපා. ප්‍රත්‍යක්ෂතාවය බලන්න. තමන්ට ආත්ම දෘෂ්ටිය තියෙනවද නැද්ද? තමන් දිහා බලන්න. තමන්ගේ ලෝභ ద్వේෂ මෝහ තියෙනවද? තමන් දිහා බලන්න. මම දුක් විඳිනවද? තමන් දිහා බලන්න. තමන් තැවෙමින් වේදනාවෙන් ශෝකයෙන් සිටිනවද? තමන් දිහා බලන්න. තමන්ට දැනෙන දේ තමන් වෙනස් කරගන්න. කෙනෙක් ළඟට ගියාම ඔයාගේ ආගම මොකද්ද? ඔයා අහන බණ මොකද්ද කියලා නෙමෙයි, ඔයා සතුටෙන්ද ජීවත් වෙන්නේ කියලා අහන. ඒකයි වැදගත්. ඒ නිසා ඉදිරියේදී අපිට අවශ්‍ය කරන්නේ ආගමිකයෙක්, ජාතිකයෙක්, වර්ගිකයෙක් නෙවෙයි, සතුටින් සහනශීලී ජීවිතයක් ගත කරන මිනිසෙක්. එක්තරා මිනිසෙක් ආව දවසට කීප වතාවක් ආගම අදහන. ඉතින් මම ඒ මිනිසයාත් ආවහම මම හැව සතුටින්ද ඉන්නේ නෑ, සාදු වැඩන්නේ ජීවිතේ කිව්වා. දැන් 40ක් පැනලා කිව්වා. මං අහුවා මොකද ජීවිතේ වැඩක් නැත්තේ? ගෑණිට කොච්චර සලකුවත් වැඩක් නැහැ කිව්වා. ගෑණි බලිනවා කිව්වා. ඉතින් එයා සංකල්පමේ වශයෙන් ඉන්නවා. දැන් මම 40ක් පැනලා ඉන්නේ. ඊළඟට දැන් මං ආගම නිතරම අදහමින් ඉන්නේ. දෙයියෝ මාව ගන්නවා කිව්වා. දැන් දෙයියෝ ළඟට මාව යනවා මලාට පස්සේ. වැඩේ වෙන්නේ නැහැ. මොන කොළම ගොඩාක් ගෙවල් තියෙනවා පෙරේත භූතයෝ වෙලා ඒ ගෙවල් වලම නතර වෙච්ච. හැබැයි ඒ ගෙවල් ලිගුණන්නේ සිංහලයිට. මොකද ඒ වගේ මේ උනාට පස්සේ ආයි ඒගොල්ලන්ගේ කට්ටියටම දෙන්න ඒ සිංහලයිට හම්බ වෙනවා. ජීවත් වෙලා ඉද්දී ස්වභාවයක්, මානසික ස්වභාවයක් තිබුණොත් ඒ ස්වභාවයට යනවා. ඉතින් අපිට මනසට උපකල්පනයක් දෙන්න අවශ්‍ය නැහැ. මේකේ සතේ පුජ්‍යලයක් නැහැ. මේකේ ආත්මයක් නැහැ. මේකේ කවුරුත් නැහැ. මේක ගන්න දෙයක් නැහැ. එහෙම ආකල්පයක් දීමට අවශ්‍ය නැහැ. අපි කියන්නේ මේ ආකල්ප තමයි මෙතන ප්‍රශ්නේ කියලා. ආකල්ප වලින් බැහැර වීම, මේ ආකල්ප දියකර හැරීම, දෘෂ්ටි දියකර හැරීම, සංඥා දියකර හැරීම, මනස දියකර හැරීමක් මෙතන සිද්ධ කරන්න තියෙන්නේ. එහෙම නැතුව අපි මේව තව තවත් මේ ගල් කරන්න උත්සාහ කරන්න ඕනේ නෑ. මමත් පොත්පත් බලලා තියෙනවා අනන්ත අප්‍රමාණ විවිධ ආගමික පදනම් පිළිබඳව. ඒවා එක පැත්තක් ප්‍රතික්ෂේප වෙන අතර තව පැත්තක් අනුමැති වෙනවා, අනුමැතියක් ලැබෙනවා. සියල්ල නිෂ්ප්‍රභා වෙන ස්වභාවයක් නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ අශේෂ විරාග නිරෝධ කියන වචනයෙන් කියවෙන්නේ මොකද්ද? සියල්ල නිෂ්ප්‍රභා වෙනවා කියනවා. එහෙම කරන්න හැකියාව තියන අය ලෝකේ අඩුයි. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝවත් අතහැරියා. මේ ශරීරයේ බුදුහාමුදුරුවෝ නෙමෙයි, බුදුහාමුදුරුවෝ නොවේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ ශරීරයේ බුදුහාමුදුරුවෝ නොවේ කිව්වා. විමසුමින් අධ්‍යාත්මික පරිවර්තනයක් ඇති කරගැනීමෙන් තමයි තමන්ට මානසික සුවය ලබන්න තියෙන්නේ. සූ තරමටම කතා කර කර සිටී තරමටම ඒ සහනය ලබන්න බෑ. අපි මේක කාරණයක් අතහැරලා ඒකත් තේරුම් ගන්නෙ නැහැ. ඊළඟ කාරණේ ගැන සාකච්ඡා කිරීමෙන් තමන්ට ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. මේක කාරණයක් තුල තියෙන්නේ, සියලු දේශනාව තුල තියෙන්නේ, ඊළඟ සතියේ දේශනාවේ තියෙන්නේ මේ එකම කාරණා ටික තමයි. අය වෙනසක් නැහැ. කාරණා දහසක් ඇව්වත්, ප්‍රශ්න දහසක් ඇව්වත් උත්තරේ නිහඬයි. වචන හැමදාම දෝංකාර දෙනවා. නිහඬ උත්තරේ සාගා. මේ අපි මෙච්චර මහන්සි වෙලා කතා කරන්නේ නිහඬ බව ගැන කියපාවමටයි. එහෙම නැතුව මේ කතාවක් තර්කයක්, වාදයක්, සංකල්පයක්, දෘෂ්ටියක් ඉදිරිපත් කරන්නට නොවේ. නිහඬ බව ගැන කියපාන්නටයි මෙච්චර වචන උදාහරින්නේ. සුබ ඥානනේ කරන්නේ මේ මනාකොට. නිහඬ බව ගැන කියාපාන වචන දහස් ගාණක්, ලක්ෂ ගාණක් මුදාහරිනවා. ඉතින් යම් විශිෂ්ටයේ මේ වචන වලින් කියවෙන නිහඬ බව දැක ගන්නවා, තේරුම් කර ගන්නවා. දිට්ඨි විසුද්ධිය දැකීම තුළ පිරිසුදු බව. ඥාන විසුද්ධිය ඥානේ පිරිසුදු බව. පිරිසුදු සිතුවිල්ලක්, පිරිසුදු චේතනාවක් නැහැ ලෝකේ. අපි අර කියන්නේ පිරිසුදු චේතනාවෙන් කරන්නේ කියලා. එහෙම පිරිසුදු චේතනාවක් ලෝකේ නැහැ. චේතනා හැම එකක්ම අපිරිසුදුයි. පිරිසිදු චේතනාවක් නැහැ. චේතු විමුක්තියටපත් වෙන්න ඕන. දැන් චේතනාව පිරිසුදු නම් බුදුහාමුදුරුවෝ ඉතින් චේතනාව තුළ රැඳෙන්න කියන්නේ, චේතෝ විමුක්තියක් ඇති කරගන්න කිව්වේ නැහැ, කියන්නේ නැහැනේ. කිසිම චේතනාවක් පිරිසුදු නැහැ. ඔබ හොඳයි කියලා හිතන චේතනාවත් අපිරිසුදු. ඒකත් භවගාමී ස්වභාවයකින් යුක්තයි, සාංසාරික ලක්ෂණයෙන් යුක්තයි. චේතෝ විමුක්තියක් ඇති වුණා මොකද වෙන්නේ? හරියට තමන්ගේ ළඟ තිබුණු කාර් එක වික්කා වගේ ස්වභාවයක් දැනෙනවා. විකුණනහම තමන්ගේ ගෙදර ඉන්න ඉස්සරහ පැත්තේ ඉන්න ගෙදර එක්කෙනාට තමන්ගේ කාර් එක මොන ලක්ෂ 20කට විකුණනවා. දැන් ලක්ෂ 20 දැම්ම බැංකුවේ ගෙනෙලා කාර් එක එහා පැත්තේ ගෙදර තියෙනවා. දැන් තමන් හැමදාම අමුදේට දගෙන ওই කාර් එක ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා යනවා. තමන්ට හැඟෙන්නේ මොකද්ද, දැනෙන්නේ මොකද්ද? මේ අද කොහෙද යන්නේ කියලා අහනවා. අනේ ආයි කාර් එක සර්විස් කරාද? අනේ ලයිසන් කරලාද? අනේ අපිට වැඩක් නැහැ. නිකම්ම නිකන් සංකේතයක් විතරයි. ඒවා ලොක් කරලද, තෙමෙනවද, අවුවේ තියෙනවද, පිරිසුදු කරලද, ඒ ගැන අපි වැඩි කලබලයක් නැහැ. ඇයි? විකුණන වාහනේනේ. බලන්න චේතනාව දීපු වදයක් ඒ කාර් එක මෙහා පැත්තේ වැටේ දීද්දී දුන්න නැද්ද වද ටිකක්? ඒක තමයි ස්වභාවය. එවනම් මේ පැහැදිලි කරේ කාර්කම් ගැන නෙමෙයි, තමන්ගේ චේතනා කර්මයක් හැදුනහම ඒ චේතනා කර්මයේ දෙන වදේ වේදනාව. මේ ලොකු ගම්බීර ගැඹුරු වචන වලින් ලොකු ලොකු අය දේශනා කරලා තියෙනවා ලොකු පොත්වල. ඒවා අපි ගෙනල්ලා ගෙනල්ලා පෙරලා පෙරලා හදලා හදලා මේ සම්මුති කුඩා කාරණයක් ඔස්සේ ඔයත්තන්ට ඉතාම බරපතල එකක් මේ විග්‍රහ කරන්නේ. මේකත් තේරෙන්නේ නැහැ කියනවනම් මට කරන්න දෙයක් නැහැ. මෙච්චර සරල කරන දෙන දේ ඒක ඔබ වටහාගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න මහන්සි වෙනවා. අපායෙන් නිදහස් කරලා දෙන්න මේ මහන්සි වෙන්නේ අපි. අපායට යයි කියන ස්වභාවය. ගොඩාක් මිනිස්සු ගෙදර වගේ යන්නේ කොහෙද? අපායේ. ඒත් දකින ගොඩාක් තැන්වල එහෙමයි. ඩම්පින්කම් කරලා හොඳ පැවැත්මවල් තිබුණයි කියන අයත් මෙන්න අහුමුළු වල. සාත්‍රේ අහලා බලනකොට නේද? එච්චර හොඳ නෑ එයා ඉන්න තැන. දන් ටිකක් දීලා පින් ටිකක් කරන්න කියලා. ඒ විදිහට පින් ගන්න යන හිතාගෙන ඉන්නවද? පරදත් උපජීවී වෙන්න. මනස පෝසත් නැති වුණාම අනුම් කරන පිනක් බල්ල සතුට වෙන මට්ටමට වැටෙනවා. දුප්පත් ගතින් පමණක් නෙමෙයි ඔබ හිතින් පෝසත්ද. දැන් ගොඩාක් අය අපි දකිනවා අතින් මුදලින් බලෙන් හරි පෝසත් මනසින් හරි දුප්පත්. මනසින් හරි දුප්පත්. ඉතින් අපි බලන්න ඕන මානසික පෝසත්කම. ඒ මානසික පෝෂකකම හදා ගන්න ඕන. වීසා ඉවර වෙන්න කලින් අපිට උපරිමේ හරියට කවද්ද කියලා වීසා එක හම්බුන් නැති වුණාට අඳුම තරමේ උපරිමයෙන්වත් හිතන්නකො. උපරිමයෙන් 2100 වෙනකොටවත් යන්න වෙනවා කියලා හිතන්නකො. උපරිමේ 2100ට කලින් අනිවාර්යෙන් යනවමයිනේ. ඒ කියන්නේ 2101 දී සමවරණ වෙසක් පොයෙට නැහැ. කොහෙද ඉන්නේ? මම හිතන්නේ ඊළඟ ආත්මෙත් අවුරුදු 50ක් විතර ඉහිලා තියෙන්නත් උනවා. ඒස අතහරින්න බැරි දෙයක් හිතේ තියෙන්න බෑ. ඉතින් අත්හැරෙනකන් ඇයි ඉන්නේ? හරියට මම දකින්නේ කුලියට ගන්නවා ලොන්ඩරි කාර්යයෙන් ඇඳුමක්. දැනුත් කුලියට ගන්න ඕනේ මංගල ඇඳුම් පවා. ලොන්ඩරි කාර්යය ගෙදරට එනකම්ම ඉන්නවා රෙදි ටික ගිනිල්ලා දෙන්නේ. ඉතින් ලොන්ඩරි කාර්යය පොල්ලක් අරන් එලෝ එලෝ රෙදි ටික ඉල්ලනකන් ඉන්නවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දුටුව මේ මිනිස්යාගේ මේ සංකල්ප ලෝකය කුලියට ගත්ත ඇඳුම් වෙනි කිව්වා. මම මේ උදාහරණයම ලබා දුන්නා. මේ ඇඳගෙන ඉන්නේ කුලියට. මේ ශරීරේ මං ඇඳන් ඉන්නේ කුලියට. ඒක කුලියට නෙමෙයි කියන්නේ කොහොමද? කුලියට ඇඳන් ඉන්න නිසා නෙමෙයි ඒක පන්න ගන්න කවද කරන්නේ? නේද? ඔක පන්න ගන්න නේද කවද? පන්න ගන්න සිද්ධ වෙනවා. නමුත් බලන්නකෝ තියෙන සංකල්ප ලෝකය. ඒ සංකල්ප ලෝකේ නැති වෙච්ච ගමන් දර කෑල්ලක් වගේ. කිසිම වටිනාකමක් නැහැ. ඒ සංකල්ප ලෝකයෙන් බැහැරව මනස නිශ්චල කරගෙන නිහඬව මේ ලෝකේ බලන දවසක් ඔබ බලාපොරොත්තු වෙන්න. ඇස විමුක්ති කරගෙන, කන විමුක්ති කරගෙන, ඒ කියන්නේ ඇසෙන් නිදහස් වෙලා, කනින් නිදහස් වෙලා, නාසයෙන් නිදහස් වෙලා, දිව ශරීරයෙන්, මන කියන මේ සත් සය ඉන්ද්‍රිය තුලින්ම නිදහස් වෙලා මේ ලෝකයේ දෙස බලන, අහන, දකින, විඳින, පවතින කෙනෙක් බවට පත් වෙන. දැන් බලන්න මේ වචන හරියද උප්පන්. දැන් පවතින කෙනෙක් බවට පත් වෙන. ධාර ඉන්ද්‍රයන් හයනොත් නික්මිලා ඊළඟට කෙනෙක් බවට පත් වෙන්න කියලා කියනවා. නමුත් ඉතින් අර කෙනා ගන්න හොඳ නෑ ඇතෙන්දී. නේද? විවාහාරික භාෂාව තුළ මේ කෙනා අයින් කරන්න විදියක් නෑ. දැන් එතනින් ගන්න ඕන කොටස තමයි බලන්න මේ ඉන්ද්‍රයන් සය ඉවත් කළාට පස්සේ පවතින කෙනෙක් ඉන්නවද කියලා. ඈ පවතින කෙනෙක් නෑ. නමුත් කෙනෙක් නොවන කෙනෙක් මේ දර්ශන වේදනය තුළ තමයි, මේ දේ තුළ තමයි මේක සකස ගන්නෙ. මේක ප්‍රඥාවෙන් දකින තැනක් දෙකක්. යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දකින්න. ඉතින් ඒකට හොඳ වීරයක් තියෙන්න ඕන, හොඳ සතියක් තියෙන්න ඕන. හොඳ ප්‍රඥා මහිමයක් තියෙන්න ඕන. ධර්මයට එකඟ වූ සම්‍යක් සමාධි ගුණයක් තියෙන්න ඕන. දැන් අපි සමහර අයව ගලව ගන්න බැරි මේ සමහර අය හිතන නිවන් දකින ක්‍රමවේදය ඒක නෙමෙයි මේකේ කියලා. කාට හරි හිතෙනවා නම් ඒක නෙමෙයි මේකේ කියලා ඒක හරි කරලා ඉවර කරන්න. දැන් මේ භාවනාව නෙමෙයි මේ භාවනාව තමයි හරි කියලා කාට හරි හිතෙනවා නම් ඔබ කරන්න ඕනේ මොකද්ද? ඒ භාවනාව හරි කරලා ඉවර කරන්න. ඊට පස්සේ ඔබට එන්න පුළුවන් මේ භාවනාවට ආයි. නැත්තම් මොකද වෙන්නේ? කොච්චර කිව්වත් හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ. අර අධ්‍යක්ීම ලැබෙන තුරුම Taman දන්නේ නැහැ. දැන් කරන්ට් එක වැදුනහම මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා හැමෝම යම් අත්දැකීමක් කවදක හරි ලබනකම්ම දැනගෙන හිටියද කරන්ට් එක වැදුනහම මේ වගේ කියලා? මම හිතන්නේ මෙතන ඉන්න හැමෝටම මේ අත්දැකීම ඇති. විදුලි සැර වැදිලා තියෙනවද? කරන්ට් එක කවදක හරි වැදිලා තියෙනවද? ජීවිතේ එක දවසක් හරි වැදිලා තියෙනවා. වැදෙනකන් නොසලකිලිමත් කමකුත් ඇති වෙන. එතන ඉඳලා තමයි කරන්ට් එකට බය වීමක් ඇති වෙන්නේ. ඒ වගේ තියෙන සමහර දේවල් ඥානනය කරලා පැහැදිලි කරලා ඉවර කරන්න බෑ. දැන් අපිට උගන්වන්න බෑ කරන්ට් එක වැදුනහම මේමයි කියලා. කොච්චර කියලා දෙන්න හැදුවත් පුතේ කරන්ට් එක නම් අල්ලන්න එපා, කරන්ට් එක වැදුනම මෙන්න මේ වගේ දේවල් වෙනවා කියලා ඒක තේරෙන්නේ නැහැ. පොඩියට හරි කරන්ට් එකක් වදින්න ඕන. තියම් ප්‍රමාණයක් ප්‍රත්‍යක්ෂතාවයෙන් තේරුම් කරගන්න. ඉතින් අප තේරුම් කරගත්ත ටික දුරක් අධ්‍යයනයෙන් මේ සමාජය තුළ ජීවත් වෙද්දී මේ ලෝකයේ තුළ සැප නැහැ. මොන තරාතිරමකට ගියත් මොන තත්වයකට ගියත් සැපේ කියලා එකක් ලෝකේ ලබන්න බෑ කියනවා. ඊට පස්සේ මේ භාවනා පැත්තට වැටුනට පස්සේ මේගොල්ලෝ වැටෙන්නේ මොකන්ද? හා, මෙන්න මේක තමයි භාවනා. මෙන්න මේක තමයි ක්‍රමය. කී කියා ඉන්නෝ? ක්‍රමය මේකයි කී කියා ඉන්න එපා. කරලා අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් යමක් කියන තැනට තමන් ඉන්න ඕන. මමත් උම ගවේෂණය කරගෙන යන ගමනේ මට එක් පුජ්‍යලෙක් ගිහි කෙනෙක් හම්බුණ අමුතු ආකාරයේ දේශනා පවත්වන. මම ගියා ඔහු මුණ ගැහෙන්න. වැඩම කළාට පස්සේ ඔහු ඉතින් අනුශාසනයක් කළා. ඒක අමුතු විදිහක අනුශාසනයක් කරේ. ඔහු උස ආසනයක ඉඳගෙන මාව බිම තියලා අනුශාසනයක් කළා. මට ඉතින් මං උඩ වාඩි වෙන්නවත් බිම වාඩි වෙන්නවත් නෙමෙයි ආවේ. මට ආවේ මම මේ ජීවිතේ විමුක්තිය සොයා යන කෙනෙක් හැටියට මම අහුම්කන් දුන්නා මොනවද කියන්නේ කියලා. හොඳින් තේරුම් ගන්න උත්සාහ කළා. ඔහු යම් ඔහුට හිතෙන හිතෙන සංකල්පයක් ඔහු ප්‍රකාශයට පත් කළා. කතාවක් පැවැත්වුවා. ඉතින් මම එළියට ඇවිල්ලා මම එහෙනම් ගිහිල්ලා එන්නම් මාත්‍යා කියලා කිව්වා. එතුමා හොඳ කාරණයක් කිව්වා. ඒ කාරණය තමයි ඔබ වහන්සේ හරි හොඳයි නේ කිව්වා. මම හෝ ඇයි හොඳ නෑ අර මං උඩ වාඩිලා ඉති ඔබ වහන්සේ බිම වාඩිලා ඉඳගෙන බර ටික අහන් හිටියනේ කිව්වා. මං කො මං උඩ වාඩි වෙන්නවත් බිම වාඩි වෙන්නවත් ආයේ නෑ කිව්වා. හැබැයි මං ඔබතුමා වැරදි බව දන්නවා කිව්වා. හැබැයි මම දැන් වැරදි කියලා කියන්නේ නෑ කිව්වා. මං එහෙම කිව්වා. කොහොමද කිව්වේ? මම ඔබතුමා වැරදි බව දන්නවා, ඒත් මං ඔබට වැරදි කියලා ඒ චෝදනාව කරන්නේ නෑ කිව්වා. ඊට පස්සේ එතුමා ඇහුවා, ඇයි ඔබ වහන්සේ එහෙම චෝදනා කරන්නේ නැත්තේ? වැරදි බව දන්නවනම් ඇයි චෝදනා කරන්නේ නැත්තේ? මට එක ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මොකද්ද ප්‍රශ්නේ? ඔබතුමා පෙරලා ඇසුවොත් හරි දේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මේ ධර්ම අවබෝධයට කලින් හම්බෙච්ච කෙනෙක්. ඔබතුමා පෙරලා ඇසුවොත් මගෙන් හරි දේ මොකද්ද එහෙනම්? ඒක වැරදි නම් හරි දේ මොකද්ද එහෙනම් කියලා අහුවොත් මට ඒකට උත්තරයක් දෙන්න බෑ. එයා අනිත්‍යය දෙනවා වගේ අර අතන ඇත්ත තියෙනවා, මෙතන තියෙනවා, මේක තමයි ඇත්ත, අර පොත තමයි ඇත්ත කියලා උත්තර දෙන්න පුළුවන්. නමුත් මම එහෙම උත්තර දෙන්න සැදී පැහැදී ඉන්න කෙනෙක් නෙමෙයි. තාම ප්‍රත්‍යක්ෂව ඍජුව කියන්න පුළුවන් නම් ඒ වචනේ ප්‍රකාශ කරනව නැත්තම් නෑ. එවන් වූ උත්තරයක් මට දෙන්න ඔබට නෑ. මේ මොහොත. හැබැයි මං කවදක හරි මේකට උත්තරේ හොයාගත්තොත් මං එන ඔබතුමා හම්බ වෙන්න හොයාගන්න. කියලා මම ඉතින් මමත් කාලයකට පස්සේ ওই ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ නැවත මං ඔහුව හම්බ වෙන්න ගියා. හම්බ වෙන්න ගිහිල්ලා කෙලින් මූණ ඉස්සරහා හිටගෙන කිව්වා, මම කියනවා ඔබතුමා වැරදි කියලා. අද එයාට මතක් වුණා කලින් මං කියපු දේ. එහෙනම් මට හරි දේ කියන්න කිව්වා. මං කෝ එන හරි දේ කියන්න ආන්න ලෑස්ති වෙනවා. මම ඒ ගෙදරට ගියේ හවස 4ට විතර. කතාව දිගට ඇදුනා. ඔහු දේශකේ ඔහුගේ ඉන්න තව ගෝල බාලයෝ ටිකත් ආවා. කතාව දිග්ගැස්සුණා. ලොකු තර්කවාද විවාද වලට පැටළුණා. කට්ටියක් රණ්ඩු කරගන්න මට්ටමට ආවා. කට්ටියක් මාත් එක්ක තරහ වෙන මට්ටමට වගේ ස්වභාවයට ආවා. අවසානයේ දේශනා නතර කරන මට්ටමට මේක උස්සන්න තර්කයක් බවට පත් වෙලා අවසානයේ ගෝල බාලයෝ ටික එකතු වෙලා කිව්වා, අපිට ඔබ වහන්සේකින් ගන්න දෙයක් නැහැ කියලා. මං කිව්වා හොඳයි, එහෙනම් අපි නතර කරමු. ඊට පස්සෙ අර ගුරුන් වහන්සේ තංගාලා ආසනෙන් නැගිට්ටා. තවංග ළඟ තිබුණු සාලුවක් තිබුණා, ඒක බිම දාලා වැඳලා කිව්වා, මට ඔබ වහන්සේකින් ගන්න දෙයක් තියෙනවා කිව්වා. ගෝලයෝ ටිකට දැන් තරු විසි වුණා. ගෝලයෝ ටික කිව්වා, මට ගන්න දෙයක් නැහැ කියලා ඒගොල්ලන්ට. ගුරුන් වහන්සේ කියලා කිව්වා, මට වහන්සේ ගන්න මං කෝ එන ලෑස්තියි. මම මෙතන ඉඳලා බණ ටික කියන්න. දැන් මෙච්චර වෙලා තර්කේනේ, දැන් මෙතන ඉඳලා බණ ටික කියන්න. මං කෝ මට බණ කියන්න වෙලාවක් නැහැ නේ. බුදුමා මේක අවබෝධ කරගන්න කොයි වෙලාවද මං කියන්න ඒ වෙනකන්. හා කිව්වා. ඊට පස්සේ ගෙදර මෙහෙම තිබ්බා. අපි ගෙදර උඩ තට්ටුවේ හදලා නැති ස්ලැබ් එකක් තිබ්බා. තේ බෝතලෙකුත් අදාගෙන අපි දෙන්නේ උඩට ගියාර ස්ලැබ් එක උඩට. නිකම් බල්බ් එකක් දැහලා තිබ්බා. සීට් කෑල්ලක් දාව පොඩි ආවරණයක් තිබ්බා. ඔතන ඉඳලා එළි වෙන හතරහමාර පහ වෙනකම්ම ධර්මයේ දේශනා කරා දිගටම. ඔහුත් අත් නොහැර මේ දේ විදියටම ප්‍රායෝගික කළා. එක දවසයි ඉතින් උදෑසන හතරහමාර පහට විතර ආසන්න කාලයේදී ඔහු ජීවිතේ ධර්මය හඳුන ගන්නවා. ඉතින් ඔහු අදත් හරිම අපිට ශ්‍රද්ධාවන්තයි. ගරු කරනවා, අගය කරනවා. මොකද ඔහු දන්නවා අපි එච්චර කැපවීමක් කරපු නිසා තමයි ඔහු ඒ ඥානයේ ගුණය ජීවිතේ පහළ කරගත්තේ කියලා. මම සතුටින් ඉන්න ඔහුත් ඔහුට තේරෙන විදිහට මේක කියනවා. මේක අවබෝධ කරගන්න එක ටිකක් ලේසි, ඊටත් වැඩිය අමාරුයි දේශනා කරන එක. ඒක නිසා තමයි දේශනා ප්‍රාතිහාරයක් කියලා කියන්නේ. දේශනා කරන එක ඊට වඩා අමාරුයි. අවබෝධ කරගන්න එක අතිශයින්ම අමාරුයි. ඊටත් වඩා අමාරුයි දේශනා කරන එක අවබෝධ වීමට. අවබෝධ වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නව, නමුත් ප්‍රශ්නේ තියෙන කතා කරගන්න බෑ. මේක වචන නැති එකක් නේ. සංස්කාරයක් පිළිබඳව කතාවක් නෙමෙයි. සංස්කාරයක් පිළිබඳව කතාවක් කරන්න හරි ලේසියි. සංස්කාරයක් කියන්නේ දන්නවනේ, මේ වගේ මොනවා හරි සකසිච්ච ඇහැට පේන, අතට අහු වෙන භාණ්ඩයක්, ස්වරූපයක්. ඒ වෙන දෙයක් ගැන කතා කරන්න හරි ලේසි. මේ මේ මේ මේ මේ ධර්මයේ ගැන කතා කරන්න ලේසි නෑ. තව ගැටලු තියෙනවා නම් අසන්න පුළුවන්, ඉදිරිපත් කරන්න. තමන්ට අවබෝධය පහළ වුණාද නැද්ද කියලා ඒක අමුතුවෙන් මේ පරීක්ෂණයක් කරලා බලන්න ඕන කාරණයක් නෙමෙයි. තමන්ගේ ඇස් දෙක බැඳලා තියෙනකොට, ඇස් දෙක පියලා තියෙනකොට, ඇස් දෙක පියලා කියලා පේනවා. ඇස් දෙක ඇරියාම දැන් මට ඇස් දෙක ඇරලා තියෙන්නේ, දැන් මට හොඳට ලෝකේ පේනවා කියලා වෙනස පේන කෙනෙකුට මේ මේ වෙනස හඳුනා ගන්න පුළුවන්. ඔළුවේ මල්ලක් තිබ්බහම දැන් මගේ ඔළුවේ මල්ලක් තියෙනවා කියලා තේරෙනවා. ඔළුවෙන් ඒ මල්ල ගත්තාම දැන් මගේ ඔළුවේ මල්ල නැහැ කියලා තේරෙනවා. ඒ වෙනස තේරුම් ගන්න කෙනෙකුට මේ ධර්ම අවබෝධය තේරුම් ගන්න පුළුවන්. මොකද ඒ සවිඥානික ගුණයක් තියන්නේ. ඔළුවේ මල්ලක් තිබ්බහම මල්ලක් තියෙනවා කියලා තේරෙනවා. ඔළුවේ මල්ල ගත්තාම මල්ල නැහැ කියලා තේරෙනවා. එවැනි සවිඥානික ගුණයක් තියෙන ඕනම කෙනෙකුට ධර්මයේ වෙනස තමන්ට තේරෙනවා. තමා තුළ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච ගමන් ඒක තේරෙනවා. ආයි කාටවත් කියලා ටෙස්ටින් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. තමන්ටම තේරෙනවා ඔළුවේ තිබිච්ච මල්ල, මනසෙ තිබිච්ච මල්ල මම බිමින් තියලා තියෙන්නේ කියලා. ඒක බිමට වැටිලා. ඔය සූත්‍ර දේශනාවල් වල සඳහන් වෙන්නේ කොහොමද? සීති ගුණ මල්ලක් බිමින් තිබ්බාසේ. අඳුරේ සිටින කෙනෙකුට පහනක් දැල්වාසේ. මම් මල ආවෙකට මග පෙන්වාසේ. වැසී තිබුණු දෙයක් විවර කරපෙන්නු වාසේ මට ආලෝක ප්‍රත්‍යක්ෂතාව ඇති වුණා. ඒ කියන්නේ ගතසිත සැහැල්ලු වුණා, තමන්ගේ දර්ශනය පැහැදිලි වුණා, මාවත් එක පැහැදිලි, වැසී තිබුණු ලෝකය නිරාවරණව දකිනවා. නිර්වාණය කියන්නේ ඒකයි. නිරාවරණව ලෝකේ දකින ආවරණයක් නැතුව බැඳීම් විරහිතව දකිනවා. කෙසේ තිබුණු මල්ලක් වෙමින් තිබ්බා වාගේ, මම්මුලාවකට මග පෙන්වුවා වාගේ, අඳුරේ සිටින කෙනෙකුට එක පාට ආලෝක ඇත්තෙම ඇත්ත. මේ ධර්මා ආලෝකය පහළ වෙන්න කලින් හරි අන්ධකාරයක අපි ලෝකේ දැක්කේ. ඒ අන්ධකාර ලෝකේ දකින නිසා මනසට තිබුණු වේදනාව ඉතාම ප්‍රබලයි. දැන් වේදනාවක් නැත්තේ නැහැ. සුඛ දුක්ඛ උපේක්ෂා යම් වේදනාවක් දේරෙනවා. ඒක හරිය වාර විකුණපු වාහනේ හැප්පුණා වගේ. දැන් විකුණපු වාහනේ හැප්පුණා කොහොමද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ ළඟ තිබිච්ච වාහනේ වික්කා. ඒ වාහනේ හැප්පිලා කියලා ආරංචියක් එනවා. මටම ගොම විකුණලා. ඒ නිසා අපිට දැන් සංවේදනා තියෙනවා. ඒ පණිවිඩ හැටියට තියෙනවා. ඈ ඒකයි තියෙන ස්වභාවය. දැන් මේ වටපිටාවේ තියෙන අනුන්ගේ ගෙවල් තියෙන ඉඩම් තියෙන. දැන් ඔබ යද්දී ඔබට මේ ගෙවල් ඉඩම් මේ ඇස ගැටෙනවා. ප්‍රශ්නයක් නෑ නේද? ඒ හේතුව අපි ඒවා අදාළ කරගෙන නැහැ. අපි ඒවා මිලහන්නෙත් නැහැ. පැවැත්ම පිළිබඳව අහන්නෙත් නැහැ. මොකද කැලේ වෙන්නේ කියලාවත් අඳුන තරමේ අපි ඒගොල්ලන්ගෙන් අහන්න යන්නේ නැහැ. අතහැරිය කියලා කියන්නේ දෙයක් හඳුනගන්නේ කොහොමද? අතහැරිය නම් ඒ දේ පිළිබඳව අපිට මේ සංඥා පහළවීම, වේදනා පහළවීම, දුක් පහළ වීමක් නැහැ. ඉතින් ධර්මයේ දැක්කහම සාමාන්‍ය ක්‍රමවේදය තුළින් සාමාන්‍ය ආකාරයේ ස්වභාවයක් එයාට පේනවා. නමුත් විශේෂයෙන් දැක්මකුත් එයා තුළ ගලාගෙන යනවා. මේ තමයි ධර්මයේ ස්වභාවය, මේ තමයි සාමාන්‍ය ලක්ෂණයේ ස්වභාවය කියලා. සාමාන්‍ය විදිහට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. එසින් ඒ විශේෂ දැක්ම නිසා අර අතහැරපු දේවල්, විකුණපු දේවල් හා සමානව ඈතින් තමයි තමන්ට සංවේදනා පහළ වෙන්නේ, දුක් පහළ වෙන්නේ. ගොඩාක් දෙනේ ප්‍රශ්න ගැටලු එහෙම හටගත්තාම ඉක්මනින් කලබල වෙලා මේක මට මගේ ආත්මයට ඇති වුණා කියලා තේරුම් අරගෙන ඒවට විසඳුම් සොයන්න ගිහිල්ලා තමන්ගේ ජීවිත අනුන්ගේ ජීවිත නසාගෙන ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ ඒ දැඩි කම්පණය නිසා. මොකද මේ හැම දෙයක්ම මගේ කරගෙන තියෙන්නේ. ඔය කීමට කියන්නේ කාඩ් එක කුඩු වුණා කියලා. ඒ කියන්නේ හැමෝටම කාඩ් එකක් තියෙනවා. ඉතින් එහෙම කාඩ් ඇයි තියාගෙන ඉන්නේ? සමහර අය අනිත් අයට කාඩ් ගහනවා. සමහර අය තමන්ගේ කාඩ් එක හදා ගන්නවා. සමහර අය අනුන්ගේ කාඩ් කුඩු කරනවා. සමහර අය තමන්ගේ කාඩ් එක කුඩු කර ගන්නවා. ඒක ප්‍රශ්න තියෙනවනේ. ඉතින් කාඩ් එකක් නැති මිනිස්සෙක් බවට පත් වුණා නම් ආයෙත් හදන කාඩ් ඕනත් නැහැ, හදාගත්ත කාඩ් එක ඕන නැහැ. අර කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා කියනනේ. ඒ කියන්නේ කාඩ් එක කුඩු උනේ ඉඳා කොණ්ඩඤ්ඤ හදාගෙන හිටියා. කොණ්ඩඤ්ඤ කියලා කාඩ් එකක්, ID එකක් හදාගෙන තිබුණා. ID කුඩු. ජාතික හැඳුනුම්පත, ඒක ජාතික හැඳුනුම්පත නෙමෙයි, මේක ආත්මීය හැඳුනුම්පත. ආත්මීය හැඳුනුම්පතක් හදාගෙන තියෙනවා. ඒක කුඩු. දැන් දේශනාව අහගෙන අහගෙන ඉඳලා අවසානයයි. දැන් හාමුදුරනේ අපි මොකද්ද කරන්න ඕන? හා මේ සියලු ක්‍රියාවන් වල තියෙන නිස්සාරත්වයයි මේ කියා දෙන්නේ. සියලු චේතනාවන් වල තියෙන නිස්සාරත්වයයි මේ කියා දෙන්නේ. සියලු සංකල්ප වල තියෙන නිස්සාරත්වයයි කියා දෙන්නේ. මේ ඇසීමෙන්, මේ මනාව තේරුම් ගැනීමෙන් ඔබට දෘෂ්ටි විසුද්ධියක් ඇති කර ගන්න පුළුවන්. දැකීම තුළ පිරිසුදු බවක් ඇති කර ගන්න පුළුවන්. ඈ ධර්ම ශ්‍රවණයෙන් ලැබෙන ආනිසංස දෘෂ්ටි විසුද්ධියක් ලැබෙනවා, චිත්ත විසුද්ධියක් ලැබෙනවා. චිත්ත කියන ස්වභාවය නැතුව යනවා, දෘෂ්ටි කියන ස්වභාවය නැතුව යනවා. පුඤ්ජල ඇසක් වෙනුවට ස්වභාවික ඇසක්, ධාර්මික ඇසක්, සම්‍යක් ඇසක් තමා තුළ පහළ වෙනවා. පුතඥන භාවයේ ඉන්න හැම කෙනෙකුටම තියෙන ස්ත්‍රී පුරුෂ භාවයෙන් යුක්ත ඇස්. භාවාත්මක ගුණයකින් සඳුන් ලක් ඇස්වලින් තමයි ලෝකේ දිහා බලන්නේ. ස්ත්‍රියකුත් නොවන, පුරුෂයෙකුත් නොවන, වෙනාන් කෙනෙකුත් නොවන විදියට මේ ලෝකේ දිහා බලන්න ඕන. ඇයි එහෙම බලන්න ඕන? හිත සැහැල්ලු කරගන්න පුළුවන් ඒ ආකාරයෙන් පමණයි. එනිසා අපි දවසින් දවස දවසින් දවස ආගමක් ඉගෙන ගන්නවා කියන්නේ හිත බර කරගන්නවා කියන එක නෙමෙයි. අද අපි හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ දැඩි දෘෂ්ටිධාරියෙකුට. බලන්න යන්නකො හොඳ උපාසකෙක් ළඟට මොකද්ද තියෙන தত্ত্বය කියලා. ඒ මනුස්සයා දිගට ඇඳක් බයිනවා, කොටට ඇඳක් බයිනවා, කෑවත් බයිනවා, hina වුණත් බයිනවා, නැටුවත් බයිනවා, ඔකටම බයිනවා. සුපර් ස්ටාර් වලටත් බයිනවා, රිට්‍රි ස්ටාර් වලටත් බයිනවා, ඔකටම බයිනවා. ඒකේ ස්වභාවයෙන් එයාට දකින්න බෑ. ඒ ඔළුවට දැම්මොත් එහෙම තමයි. දැන් මෙහි අය තව හොඳයි, ඕක සමහරලාට තවත් නොදියුණු රටවල් වලට යනකොට කාන්තාවක් මුහුණ වහන්න නැතුව ගියත් ඒකටත් ගල් ගහලා මරන සත්‍යයක් ලෝකේ තියෙන දෘෂ්ටි ධාරින් බවට පත් වුණා. තේරෙනවනේ භයානකත්වය. අපේ ඉන්න කට්ටිය තම හොඳයි බැනලා බේරෙනවා විතරයි. වෙන ආගමික දෘෂ්ටි ධාරීන් කියලා කියන්නේ ඉතාම භයානක පිරිසක්. ඒගොල්ලෝ ලෝකෙ රවුන් කිව්වට අර විද්‍යාඥයෙක් මැරුවා. අසරණ මිනිස්සෙ. ලෝක බෝලේ රවුන් කිව්වා. රවුන් කිව්වට අල්ලන් ගිහින් මරණ. දෘෂ්ටි ධාරීගේ තුල තියෙන කම්පන වේගය. එනිසා බෞද්ධ කම කියන්නේ, ආගමික කම කියන්නේ දහහක් දේවල් වැරදි කියලා ඔළුවේ දාගෙන හැම දෙයකටම ද්වේෂ කිරීමද? දැන් මෙහෙදි අපි උගන්වන්නේ මේ ඔක්කොම වැඩක් නැහැ කියලා මේවට ද්වේෂ කරන්නද? අපි සමස්ත ලෝකයේ ඇති ස්වභාව ලක්ෂණේ මතු කරනවා මිසක්, ඔබ තුල විද්‍යාව උපදවන්නට උත්සාහ කරනවා මිසක්, විද්‍යාව කියන්නේ ද්වේෂය නෙමෙයි, ප්‍රතික්ෂේපය නෙමෙයි, වෛරය නෙමෙයි, ක්‍රෝධය නෙමෙයි, ආකල්ප නෙමෙයි, දෘෂ්ටි නෙමෙයි. විද්‍යාව එතන නැහැ. සත්‍යය එතන නැහැ, විමුක්තිය එතන නැහැ, නිදහසය එතන නැහැ. ගැටලු තියනවද පින්නතුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්? අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු සංකල්ප තියෙනවා. අර දෙයියෝ මල්ලිස්සා, මේ දෙයියෝ කුඩැල්ලුවා, මේ දෙයියෝ මෙහෙම අටපිරි කර අරන් ආවා කියලා. නමුත් තවත් පැත්තකින් බලාගෙන යද්දී එකක්වත් නැහැ බුදුහාමුදුරුවෝ හරියට කායික වශයෙන් සීතලෙන් උෂ්ණෙන් බැටකන ජීවිතයක නිന്ദා අපහාස අපකීර්ති කරහෝ සියල්ල ලැබමින් කටයුතු කරන ආකාරයක් තවත් පැත්තක අපි දකිනවා. බලන්න මේ අහිංසක ධර්මයක් දේශනා කරපු බුදුහාමුදුරුවන්ට ආපු පීඩනය. දුනු ආයු ධම්මල විද්දෝණු නාලාගිරිය යටාට රහපෝල එවනු, ඈ ගල් ගෙඩියක් අර උඩට ගිහිල්ලා පෙරලලා බුදුහාමුදුරුවම චප්ප කරලා දාන්න හදනවා. මේ ගල් ගෙඩිය වෙලාවට වැටුනේ නෑ. ස්වභාව ධර්මයෙන් කොහොම හරි ගල් ගෙඩිය රැඳුණා. ඒත් ගල් පතුරක් ඇවිල්ලා වැදුණා. අසාධාරණ වෛරයක් කරා. එහෙනම් කෙනෙකුට තරහක් ඇති කරගන්න සාධාරණ හේතුවක් තියෙනවා. සාධාරණ හේතුවක් නැතුව වෛර කරනවා. ඒක තමයි සංසාරය රන්තලි කතා නේද? මේ ලෝකෙ එහෙමයි. දැන් මේ සිංහලයටත් කරන්න ඒකනේ අසාධාරණ වෛරයක් කරන්න එක්තරා පිරිසක් මේ රටේ කෑල්ලක් ඉල්ලගෙන වාහනේ ගහන ශ්‍රී අකුරට ඉඳලා වෛර කරපු පිරිස මේ අයිතිවාසිකම් ඉල්ලගෙන නැගී හිටපු ගමන් සිංහල භාෂාවවත් සිංහලෙක්වත් සිංහල සංස්කෘතියවත් මොකවත් යන ඉඩ දෙන්නේ. අපි දෙන නිදහස, අපි දෙන ආගමික නිදහසේ කියලා දෙන මෝඩ නිදහස ඒ එකක්වත් එදාට බලපාන්නේ. දැනටත් ඒ ප්‍රදේශවල බලපරාක්‍රමයේ ඇති ප්‍රදේශවල සිංහලයකට අඩු කුලේ මිනිස්සුෙකුට වගේ සලකනවා. මොකද හේතුව ධර්මයක් නැති ජාතියකට, ධර්මයක් නැති ආගමකට ලෝකේ ඇත්ත පේන්නේ. ඒකයි ස්වභාවය. මේ වෛරය කොච්චරද කියනවනම් වාහනේ ගහන ශ්‍රී අකුර බෑ. ඒක නැති කරලා ඉරක් ගහන්න ඕනේ. ඉර දැම්මහම හරි. ඔබ දන්නවා ඒකනේ. ඒ තරම් වෛරය කොයි තරම් ප්‍රබලද කියලා බලන්න. එහෙමනම් එච්චර අකුරකටත් එච්චර වෛරයෙන් බලනවා නම් ඒ උදවිය ඔව දේශපාලන වශයෙන් කෙලින්ම ඡන්ද ව්‍යාපාරයට හෙල්ප් කරන්නෙම ඕගොල්ලෝ ශ්‍රී අකුර අයින් කරන්න ඕන වාහනේ. අපි නැත්තම් ඡන්ද දෙන්නේ. මේ වෙරි දෘෂ්ටි ජාලාවකින් පිරිච්ච ලෝකයක්. ඉතින් බෞද්ධය කියන මිනිස්යාගේ අර මෝඩ කරුණාවකින් යුක්තහා මෝඩ දෙහැමි යුක්තකින් මෝඩ මෛත්‍රියකින් යුක්ත මිනිස්යෝ වීම හේතු කරන කොටගෙන සිංහලයාට අභිමානවත් මනසක් වෙනුවට හීන මානයක් ඇති වෙලා තියෙනවා. අභිමානයක් තියෙනක අපි පුරුදු කරලා තියෙන්නේ මේ නිහතමානීකම කියලා හීන මානය. බිම වාඩි වෙන්න, ලද පමණින් සතුටු වෙන්න. ඉතුරු පාදු කරන්න එපා, ඒව දියුණු කරන්න එපා. මරාම ගෙනියනවද? මේ බාහිරින් බොහෝම දේවල් අත්හැරලා දාලා හිඟන්න වෙන ධර්මයක් උගන්වනවා. ඒකත් හාමුදුරුවරු හොඳට ගන්නෝ ධානය පුරුදු කරන්න ඕන පින්වතුනි මුලින්ම කියලා දෙනවා. පොකට් එකේ අඩියටම හිඳෙනකම් පොකට් ගහනවා. ඇති දෙයක් නෙමෙයි. මෙහෙම වලාකුළු දැම්ම හදනෝ, ඒක කඩලා හතරස් කරනෝ, ආයෙ ටිකක් ගියාම ඒක රවුම් කරනෝ, ඔන්න ඔව තමයි කරන්නේ. ඒ ඉවරයක් නෑ. මොකද ඒක කළාම පින් සිද්ධ වෙනවා කියලා ඉතින් අපි සෑහෙන්න කරනවා. හොඳයි, අත්‍යවශ්‍ය දේවල් තියෙනවා, ප්‍රායෝගික දේවල්. සායනාසලාට කුටි නැති අය ඉන්නවා, සිවුරු නැති අය ඉන්නවා, වාසස්ථාන නැති අය ඉන්නවා, ඇඳක් නැති හාමුදුරුවෝ ඉන්නවා, පොට්ටයක් නැති හාමුදුරුවෝ ඉන්නවා, ඉගෙන ගන්න පොතක් පෑනක් පැන්සලක් නැති අය ඉන්නවා. කාලේන දානන් දෙයිති ගැන 12ට කලින් දෙන්න නෙමෙයි, කාලෝචිතව අවශ්‍ය දේ දෙන්න. එවැනි දෙයක්වත් ඥානනය කරගෙන දන්නේ නැහැ. මෙන්න මේ දේ පිනයි කිව්වාම ඒක කරනවා. ඒක වෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. ඒක උනාද කියලාත් දන්නේ නැහැ. ලබාගත්ත කෙනා කියනවා මේකෙන් මෙච්චර පින් තිබුණා. කල්ප 100,000 ගාණක් ගියත් මේ පින ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඹ තව කල්ප 1000 ගාණක් යනකම් ලෝකෙ දුක් විඳිනවා. මන් දැක එක ගෙදරකින් විතරක් එක මහත්මෙක් හරි ලස්සන සිංහනාදයක් කළා. ඒ මහත්තය දාන්න දෙන්න කලින් හාමුදුරු ටික සීලුම දෙනා වඩම්මලා තැම්පත් කළා. කිව්වා හාමුදුරුවනේ අපිට සුමනලත් ඕනේ, සුජාදලත් ඕනේ, අනේ පිටු සිටුතුමාල ඕනේ නැහැ. අපි දෙන්නේ ඔබ වහන්සේලාට සන්තෝෂයෙන් බඩු පිරෙන්න දානේ, ඔබ වහන්සේලා සතුටින් දානේ වළඳලා වඩින්න. එකම එක මහත්මෙත් එක් මම දැක්ක ප්‍රකාශයක් කළා මහරගම ප්‍රදේශයේදී. මත් ඒ හදිස්සි වෙලාවක ඒ පන්සලට ගිය වෙලාවේ මාවත් එක් කරගෙන ඒ දානට ගෙදරට ගියා. හැමදෙරම හිවුම කෙලින්ම මේ මහත්මයා කිව්වා අපිට ඕනේ, අපි දෙන්නේ ඔබ වහන්සේගේ බඩ පිරෙන්න, ඔබ වහන්සේලා සතුටු වෙන අන්දමට මේ දානේ හදලා තියෙන්නේ, ඔබ වහන්සේලා සතුටින් දාන වළඳලා වැඩේ. එච්චරයි. ඒක තමයි නියම දේ. ඒක තමයි ප්‍රායෝගික ලෝකය. එතන තමයි Tamanගේ හිතේ සැහැල්ලුව හදෙන්නේ. පින කියන්නේ කවුරුවත් දෙන දෙයක්වත්, පුදන දෙයක්වත්, හදන්න පුළුවන් දෙයක්වත්, වස්තු සම්පත් වල හැටියට, බාණ්ඩේ හැටියට හැදෙන දෙයක්වත් නෙමෙයි, චේතනාවට අනුව සැකසෙන දෙයක්. ඉතින් හිතේ සැහැල්ලුව යමෙක් උදා කරගන්න වැඩපිළිවෙලක් කරනවද? ඒකයි පින. එහෙම නැතුව ක්‍රියාවක්, ක්‍රියාදාමයක්, දන්සලක්, අසදෘසු මහා දාන, ඒව නෙමෙයි පින. පින හැදෙන්න පුළුවන් බත් හැන්දකින් වුණා. හාල් ගෝණියකින් කරගන්න බැරි පින. එනිසා විද්‍යාමාන ප්‍රත්‍යක්ෂ ලෝකයට පැමිණෙන්න. ප්‍රත්‍යක්ෂතාවය කොහෙද? හදවතින් ප්‍රත්‍යක්ෂ කරන්න. තමන් කොතනද ඉන්නේ කියලා තමන් දැනගන්න. තමන්ට වෙන්නේ මොකද්ද කියලා තමන් දකින්න. තමන් ධර්මයේ අහද්දි තමන්ට ඇති වෙන්නේ මොකද්ද කියලා දකින්න. දවසින් දවස දවසින් දවස යම් සැහැල්ලුවක් ලබන්න ඕන. දැන් මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන අයගේ තියෙන ස්වභාවය තමයි ඒ ඒ ඇත්ත දන්නෝ ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිත සැහැල්ලු වෙනවා. දවසින් දවස ඥානය ඍජු වෙනවා, බබලනවා. අපේ මේ දේශනාවේ සාර්ථකත්වය මැන බලන්නේ ඔබ සංකල්පමය වශයෙන් මුලා වූ දේවල් වලින් නිදහස් වෙලාද? දැන් අපි හිතන්නේ යමකට මුලා වීමෙන් නිදහස් වුණයි කියලා හිතන්නේ ඒ ක්‍රියාවේ නොයදෙන කෙනෙක් බවට පත් වෙනවායි කියලා. නෑ. සංකල්ප වලින් නිදහස් වූ පුජ්‍යලයාට කිසිම ප්‍රශ්නයක් නැතුව එදේ පූජවට්ටියට අත ගහා ගන්නත් පුළුවන්, පූජවට්ටියත් තියන්නත් පුළුවන්. එයාට ඒක ගැටලුවක් නෙමෙයි. බාහිර කර්ම ක්‍රියාකාරකමකින් නිදහස් වීමෙන් නෙමෙයි, චේතනා කර්මෙන් නිදහස් වීම තුළ එයාට පෙරහැරේ කාවාඩි නටන්නත් පුළුවන්. අපි ගොඩාක් අය වෙනස් කරගන්නේ මේ බාහිර කර්ම ක්‍රියාකාරකම්, මේ චේතනා කර්ම ක්‍රියාකාරකම් වෙනස් කරගන්නේ. ඊට පස්සේ අනිත් කර්මකියාකාරකම් යම් ප්‍රමාණයකට සංශෝධනයක් ඇති වෙයි. එහෙත් ඒවත් එක ගැටීමක් නැහැ. ගැටීමක් තියෙනවා නම් එතන සහනයක් නැහැ. ප්‍රතික්ෂේපයක් තියෙනවා නම් යම් දහමක එතන දහමක් නැහැ. ඔබ හොඳට මතක තියාගන්න ඕනම ආගමික සංවාදයකදී පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතික්ෂේපයක් තියෙනවා නම් එතන දහමක් නැහැ. ඒ කියන්නේ අනුමැතියක් තියෙන්න ඕන කියන එක එතන අදහස් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේපයක් නැහැ. ඒ නිසා බුදුහාමුදුරන්ගේ අත්හැරීම අපූර්ව ආකාරයෙන් සිදු කරන්නයි දේශනා කරේ. කොහොමද? හේතු නොදක්වා අත්හරින්න, ප්‍රතික්ෂේපයකින් තොරව අත්හරින්න. මතරම් වටින කාරණයක්ද? හේතුන දක්වා අත්හරින්න, ප්‍රතික්ෂේපයකින් තොරව අත්හරින්න. මේ ධර්මයේ හොඳින් ඥානණයට පනසට එකතු කරගන්න. ඒ එකතු කර ගැනීමෙන් ඖෂධයක් මෙන් තමා තුළ ක්‍රියා කරන ආකාරය තමාම අත්විඳින්නේ. මේ ධර්මයේ තමන්ගේ මොළේට මනසට වැටෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. වෛරය උපදිනවද? ලෝභය උපදිනවද? ප්‍රතික්ෂේපය උපදිනවද? නිරෝධය උපදිනවද? නිදහස උපදිනවද? නිවන උපදිනවද? නිහඬතාවය මිහිරිද අමිහිරිද? මේක හරි මිහිරියි. හැබැයි මේ මිහිරි ටික දෙනෙකුට පමණයි, අනිත් කෙනාට ඒක මිහිරි නෑ. අනිත් කෙනා බලාගෙන ඉන්නෙම තව තව එක සිතුවිල්ලක් අතහැරනකොට තව සිතුවිල්ලක් හොයන. මේ සියල්ල අතහැරීමෙන් සියල්ල අතහැරීම කියන තැනදී පුජ්‍යලයක් නැහැ. සියල්ල අතහරින්න බෑ පුජ්‍යලයට. පුජ්‍යලයා අතහරින්නේ පුජ්‍යලයා තුළ අතහැරීමක් නැහැ, මාරු කිරීමක් පමණදී. එයා එක දෙයක් අතහරිනවා, තව දෙයක් ගන්නවා. පුජ්‍යල සිතෙහි ස්වභාවය එක. පුජ්‍යලත්වය බැහැර කරන ක්‍රමවේදයක් තුල පුහුණුවක් ඇති කර ගන්න තැනා තමයි එක් දෙයක් අතහැර තව දෙයක් ගන්නේ නැති ස්වභාවයට පත් වෙන්නේ. හැමෝම රැඳී සිටින තැනක් සොයනවා. ඇයි? කෙනෙක් කියලා කෙනෙක් අරගෙන ඉන්නවනේ. ඉතින් ඒ කෙනා කොහේ හරි රඳවන්න ඕන. ඉතින් අපි ඒ කෙනාට රැඳෙන්න නොයිකුත් තැන් ඉතින් හදලා දෙනවා. ඉතින් භාවනාවල් වලට ගියාම මේගොල්ලෝ නොයෙකුත් ප්‍රශ්න වලින් විවිධ තැන් වල රැඳිලා දුක් විඳින නිසා අපි දෙනවා සමත භාවනාවන් වලදී අරමුණක්. එතෙන්දි කරන්නේ මොකද්ද? අර කොහොම අරමුණු ටික අමතක වෙන්න ඔබ මෙන්න මේ අරමුණේ විතරක් රැඳෙන්න. ආලෝකයේ මතක් කරගෙන ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ වශයෙන් සිතන්න, දිගටම සිතන්න. එතකොට අනිත් අරමුණු යටපත් වෙලා ගිහිල්ලා ඔබ මේ අරමුණ කෙරෙහිම බැඳෙනවා. ඒක හොඳ ක්‍රමවේදයක්. ඒක සාමාන්‍යයෙන් අමතක කරන්න තියෙන ක්‍රමවේදයක්. ඒ කාර්මුණක් වෙනස් කරන තවත් ආකාරයක ක්‍රියා කිරීමක් කරන්න පුළුවන්. නමුත් මේ සිත ජය ගන්න ස්වභාවයට පැමිණෙනකොට ඊට වැඩිය ගැඹුරු ආකාරයෙන් බැලිය යුතු හොඳයි. අද දවස පුරාවටම දේශනාවෙන් කුමක්ද කියවුනේ? කුමක් ගැනද අපි කතා කරේ? හා? කුමක් ගැනද අපි කතා කරේ? මම නම් කිසිම දෙයක් ගැන කතා කරේ නෑ. ඔබට යම් යම් දේවල් ඇහෙන්න නම් ඇති. ඒ වුණාට මම නම් කිසි දෙයක් ගැන කතා කරේ නෑ. මේ වචන සියල්ලම බොරු. ධර්මයේ නිහඬයි. එනිසා මේ වචනක් බොරු කියලා කියන්නේ ඇයි? ඔබ ධර්මයට අමුණවන්න. නැත්තම් ඔබ වචන හරි අල්ලගෙන ඉඳීවි. මේ වචන සූත්‍ර ගාථා පද සත්‍ය හැටියට ගනීවි, ධර්මයේ හැටියට ගනීවි. ඒවා අල්ලගෙන ඒවා කියව ඉන්න කල්පනා කරાવી කියන අදහසින් අපි මේ සියල්ලගින්ම නිදහස් වීමේ නිහඬියාව අවබෝධ කරවීමේ පිවිතුරු චේතනාව නිසා අප ඉතුරු නැතුව දෘෂ්ටි දුරු කළ යුතුයි කියලා කල්පනා කරන නිසා ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා මේ වචන බොරු කියලා. දේශනාව ඇත්ත, වචන බොරු. දේශනාව තියෙන්නේ වචන වලින් එහා. එන්නානේ සමහර අය හිතනවා දේශනාව බොරු කිව්වා කියලා. දේශනාව ඇත්ත, වචන බොරු. දේශනාව තියෙන්නේ වචන වලින් එහා. මම දන්නේ ඔබට තේරෙනවද මං කියන දේ කියලා. නිකන් අnder දෙමල වගේ නේ. දේශනාව ඇත්තලු, වචන බොරුලු. වචන වල තියෙන දේශනාව නෙමෙයි හරි ප්‍රශ්නේ. මේ ධර්මයේ ප්‍රකට කරගන්න පින්නතුන් දන්නවා වහාර ඉක්මවා කරුණ අවබෝධ කරගන්න. ඒ නිසා දේශනා කරනවා මිස නැත්තම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙන දේශනාවක් නෙවෙයි මේක. ලෝකයේ ඉක්මවා යන කෙනෙකුටම දේශනා කරන දේශනාවක්. ඔබට පේනවද මාතේ තිබෙන කළු කෝප්පය? ඔබට පේනවද මාතේ තිබෙන කළු කෝප්පය? මොකද උත්තරේ? ඈ කෝප්පයක් විතරක් පේනවා. සමහර අයට සුදු කෝප්පයක් පේනවා, සමහර අයට කළු කෝප්පයක් පේනවා. දර්ශනයේ වශයෙන් සුදු කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් පේන්නේ ඔයත් කියන්නේ මේක කළු කෝප්පයක් නෙමෙයි කියලාද? ඈ කළු වලට ඉංග්‍රීසියෙන් කියන්නේ white කියලා. සුදු වලට කියන්නේ බබා black කියලා. බබා එදලා ඉඳලා මේ පාටට black කියන්නේ නැද්ද? කියනවා. එහෙමනම් දැන් බැරියයි මේකට කළු කියන්නේ. ලෝකය හරි ශෝක් නේද? බත් වලටත් කියනවා රයිස් කියලා, හාල් වලටත් කියනවා රයිස් කියලා. රයිස් කියන්නේ මොනවද කියලා ඩික්ෂනරිය බලලා කොහොමාරි තේරුම් ගත්ත සුද්ධ හාල් කියලා. මට දවසක් කන ගන්නවා සුදු හාමුදුරු කෙනෙක් අපි හාල් කන්න යන් කියලා. මම බැලුවා උඩ පාඩුවද කියලා. එයා සිංහලට ඉංග්‍රීසියෙන් සිංහලව පරිවර්තනය කරලා තියෙන ඩික්ෂනරි එකකින් කොහොම හරි ඒක දැනගත්තා. රයිස් කියලා කියන්නේ හාල් කියලා ලියලා තිබ්බා. ඉතින් හාල් කියලා එයා ඉගෙන ගත්තා. අපට තියෙන මනසක්, මනෝභාවයක්. ඒකෙන් අදහස් වෙන්නේ මනෝ මවාගත්, මවාගත් ලෝකයක්. ඇයි මවාගත් ලෝකය සත්‍යයක් කියලා රැවටෙන්නේ? ඒ දිසාවෙන් මිරිගුවක් වාගේ කියලා කියනවා. මේ විඥාණය මිරිඟුවක් වාගේ කියනවා. සංඥාව මිරිඟුවක් වාගේ කියනවා. ඒ මිරිඟුවක් වාගේ සංඥාවට ඇයි අපි රැවටෙන්නේ, යුද්ධ කරගන්නේ, කම්පා වෙන්නේ, හඬන්නේ, වැළපෙන්නේ, ප්‍රශ්න හදාගන්නේ? ඒත් මිරිඟුව මොනතරම් ප්‍රබලද කියනවා නම් ජලය සේම පේනවා. ඒක එහෙම තමයි. අපි ওই මහරගම දිසාව කලාතේදී එක තැනක අපි වාහනේ පහු කරගෙන ගියා. ලොකු බටයක් හැදලා ලොකු ජලයක් ගහගෙන යන තැනකින්. එතන ඇත්තටම වතුර පාර හරහා ගමන් කළා. තව තැනකට යනකොට විශාල ජල කඳක් පාර හරහා ගලාගෙන යනවා. ඉතින් මම ළඟ ඉන්න අනිත් ප්‍රියදුරු මහත්මයාත් එක්ක මේ කේකියා ඉන්නවා. මේ බලන්න මේ ජල සම්පාදනය මේ කරන වැඩ, මේවා හදන්න ඕන නේද, මේ රටේ සම්පත් නේද මේ නැති වෙන්නේ කියලා. අනේ එතන යනකොට ජලය නෑ. අපිම පුදුම වුණා මෙච්චර වෙලා මේ ජල සම්පාදනයේ බැන බැන හිටිය මිරිඟුවක් දැකලා. ලස්සනට ඒ පාරේ තියෙන නැම්මට අනුව ඒ නැම්මෙන් ගලාගෙන යනවා මිරිඟුව. මතුවෙනවා මිරිඟුව. ඇසේ ස්වභාවය ඇස රැවටෙනවා. ඒ වගේ මෙතන පුජ්‍යලයක් ඉන්නවා කියලා රැවටෙනවා. මමෙක් ඉන්නවා කියලා රැවටෙනවා. මනසක් තියෙනවා කියලා රැවටෙනවා. ඒ රැවටීම තුළ ඒ පුජ්‍යලත්වයේ විසින් තව බොහෝ සංඥාවලට රැවටෙනවා. සම්මත ලෝකය තුල චිත්‍ර පිට චිත්‍ර චිත්‍ර ගබඩාව බවට පත් වෙනව. මනෝමය මවා ගන්නාලද චිත්‍ර අපමණයි. ගහක් පෙන්නලා රහතන් වහන්සේ කෙනෙකුට කියතොත් මේ දිල් ගහක් කියලා, උන්වහන්සේගේ උත්තරේ කෙබඳු වේද? කොස් ගහ පෙන්නලා ඒකට ආමන්ත්‍රණය කරනවා අපි දෙල් ගහ කියලා. උත්තරේ කෙමදු වේද? ඒකත් හරියට අර සුදු කෝප්පයක් පෙන්නලා කළු කෝප්පයක් කියලා කියපු කතාව වගේ. මේ ලෝකේ තියෙන සම්මතය. අවස්ථා දෙකකදී බාණ්ඩ දෙකකට එකම වචනේ යොදන. එහෙම ඒව තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ එහෙම ගොඩාක්. එතකොට කියනවා ඒක එතෙන්ට හරි මේක මෙතෙන්ට හරි. ඒක තමයි සුද්දගේ සම්මතය. අකුරු 26 නේ තියෙන්නේ. ඉතින් ඕකෙන් එහාට මෙහාට පඩලව ගන්න පුළුවන් එකක් විතරයි. ඇලපිලි නෑ, ඉස්පිලි නෑ, පාපිලි නෑ, කොම්බු නෑ. ඔය 26 දාගන්න ඕලුකෝ මාරි. එතකොට සුද්දගේ වහම ඕකටත් ඒ වචන, ඒකටත් ඒ වචනේ තමයි, මේකටත් ඒ වචනේ තමයි. ඒතෙන්දි ඒක හරි, මෙතෙන්දි මේක හරි. දැන් අපිට එහෙම නෙමෙයිනේ භාෂාවේ තියෙනවා සෑහෙන කොම්බු ඇලපිලි අරෝමිය වැඩි නිසා තියෙන්නේ. ඒවා ගොයෙන් හරි නමලා හදන්න පුළුවන් වෙනස්ම විදිහක හදනෝ. එකට එක වෙනස් කරලා හදනවා. ඒක සම්මතේ. ඒ උනත් ඒක සම්මතය. ඒකත් සම්මතේ. ඒක සම්මතේ සම්මතේ විදියට අපි පිළිගන්න ඕනේ. ඒක තුල විද්‍යාවක් හොයන්න ගියොත් විද්‍යාවක් හොයාගන්න බෑ. අපිට F අකුර ශබ්ද කරන්න බැරි වෙනකොට සිංහල භාෂාව තුළින් අපි පයන්න මැදට F අකුර දානවා. දැකලා තියෙනවනේ. එහෙම දාලා ඉතින් ඒතකොට පිළිගන්න ඕනේ. දැන් පයන්න මැද F අකුර තිබ්බම හරි. එහෙම ඒක එහෙමයි. ඒස සමස්ත ලෝකයේ තියෙන සම්මතයක්. සම්මතය තුළ වේදනා හදාගන්නේ නැතුව ජීවත් වෙන්න. සම්මතය තුළ ඒ වේදනාත්‍රය නිදහස් වෙන්න. එයින් ඔබට ලෝකය දකින්න ටිකක් ඉහළට එසවිලා බලන්න. ත්‍රිවේදනාවන් වලටම නතු වෙන්නේ නැතුව එතනින් පොඩ්ඩක් නික්මිලා එසවිලා ලෝකෙ බලන එයින් එහාට. පේන ලෝකෙට වඩා එහා ලෝකයක් නිතරම හොයන්න. ලෝකෙට පදනමක් දීලා ඉන්නේ සියලුම ආගමිකයෝ ටික. බෞද්ධයෝ හිතනවා හරි ජීවිතේ අනිත්‍යයි දුක්ඛයි, අපි මැරෙනවා කියලා තමයි බුදුහාමුදුරු කියලා තියෙන්නේ. අනිත් ආගම්වල කියලා තියෙන හරි අපි මේ විදියට දෙයියෝ ඇද ඇද ජීවත් වුණාම අපි මලාට පස්සේ දෙයියන්ගේ තුරුලට යනවා කියලා. කොහේ යනවද මන්දා? එතෙන් ජීවිතේ පූර්ණයි. හරි, අපි ඔක්කොම දන්න බුද්ධාගමක් දන්න, බුද්ධාගමේ මේක කියන්නේ, ඒ ආගමක් දන්න, ඒ ආගමේ මේක කියන්නේ කියලා. මේ සියලුම මිනිස්සු එකම වෙල්ලෑයක ඉන්න එළහරක් මීහරක් පමණයි. ඔක්කොම හරහා ආගම් මේ වේද තිබ්බට සමූහයක් වශයෙන් ගත්තාම එළහරක් මීහර ප්‍රවේදයේ පමණයි. ඔක්කොම හරහා මේ සද්ධර්ම අවබෝධයක් තියෙන, ඥානයක් තියෙන, ගුණයක් තියෙන, දර්ශනයක් තියෙන අයට කියපු වචනයක් නෙමෙයි ඒක. ඒ தත්වයක් නැති අයගේ ස්වභාවය ගැන තත්තාකාරී ප්‍රකාශනයක්. තරහට කියන වචනයක් නෙමෙයි. සමහර මිනිස්සුන්ට හරක කියලා කියන්න හොඳ නෑ. මොකද හේතුව හරක කිව්වම ඒක හරකට අවනම්බුවා. හරක කියන්නේ තාම ශ්‍රේෂ්ඨ සතේ. දැන් බලන්න අර මීහරක් ලක්ෂ 3ක්ද කොච්චරද ගානක් මරලා. හිතා ගන්නවද දැනේ ශාල ප්‍රමාණය. මං ඒ දර්ශන ටිකක් දැක්කා. ඒ එවැනි ඒ පාප කර්ම එවැනි ආගම් අදහන මිනිස්සුන්ට හරක් කියලා කියන්න හොඳයිද? හොඳ නැහැ. ඒ ගවයට කරන අපහාසය. ඒව දරා ගන්න බැරුව මේ මහ පොළොව කම්පණයට පත් වෙනවා. මේ ගහට කොළට දැනෙන දේවත් මේ මිනිස්යන්ට තේරුම් ගන්න බැරුව යනවා මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වෙනකොට. ඒ නිසා මේ ලෝකයේ තියෙන දෘෂ්ටි වලින් අපි වහලා තියෙන ඒ වට්ටි පෙරලගෙන ඒවා දුරු කරගෙන මතු වෙලා ලෝකෙ දිහා බලන්න ඕන. ගෝණි කල්ල මහලා තියෙන්නේ මිනිස්සුන්ට නැගිටින්න හෙල්ලෙන්න බැරි වෙන්න. ඔබ මේ චින්තනයෙන් ඉන්න ඕන. මේ ඇදහිල්ල ගන්න ඕන. මේ දෙයියෝ විශ්වාස කරන්න ඕන. මේ ආගමේ ඉන්න ඕන. බලනකොට එක්කෙනෙක් ළඟවත් නැහැ. ආගම කියන්නේ සතුට හා සමගිය, සහජීවනය, ප්‍රීතිමත් ප්‍රබෝධමත් දෙයකට. ආගම කියන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව එන කොටා ගැනීම නෙවෙයි. නෑ අද තියෙන්නේ මොකද ආගම කියලා? නේද? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, දෘෂ්ටිගත වීම ආදී කොට දේවල්. ඉතින් අපි ඒ අතරින් අර ගල් බොරළු අතරින් මැණික් තෝරගන්නවා වගේ හරි දේ තෝරගන්න ඕන. හරි දේ සුලභ නෑ. දැන් මේ සද්ධර්මය හැම තැනම ඔබට ඇහෙන්නේ නෑ. හැම විටම ඇහෙන්නේ නෑ. ගොඩාක් ප්‍රචලිතත් නෑ, ප්‍රකටත් නෑ. ප්‍රකට වෙන්න, ප්‍රචලිත වෙන්න වැඩ කරන්නෙත් නෑ. ඒකට හේතුව ධර්මයේ ගලා යන්නේ ස්වභාවිකව. සුළඟක් වාගේ, ජලයක් වාගේ එක ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. මේ විදිහට එක ගලාගෙන යනවා මිසක් ඒක වෙන දෙයක් අපි එකතු කරන්නේ නැහැ. ධර්මයේ කියන්නේ මේ ගොඩාක් හිතවත් උනායි කියලා කෙනෙකුට මේ වචන හතරකින් පහකින් කියලා දෙන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඔබට ඒ පුච්චලයා තුළ ඇතිවෙන කුසල ශක්තිය. දැන් ඔබ වෛද්‍යවරයෙක් කියලා හිතමුකෝ. ඔබේ හිතවත්ම ගමේ යාළුවෙක් ඇවිල්ලා කියනවා, "ඒයි බං මාත් වෛද්‍යවරයෙක් කරපංකෝ." එන වරෙන් කොහොමද සුදු කලිසමකු ෂර්ට් එකකු මහලාර නලාවක් අඩෙන් අරගෙන, "දැන් මෙන්න මේක දාගනින් කරේ. හා දැන් ඵලයන් දෙන්න." කොහොමද වෛද්‍යවරයා? පුළුවන් නේ යාළුකමට වෛද්‍යවරයෙක්? දේශපාලඥයෙකුට පුළුවන්. ඉමෙයාගෙනුට කරන්න බෑ ඒක. හැබැයි ඇත්තටම එහෙම කෙනෙක් නිර්මාණය කරන්න බෑ. ඒ වගේ තමයි. ඈ දැන් හැමෝම ධර්මය අවබෝධ කරගන්නවයි කියලා මගේ සහෝදරයෙක් ඇවිල්ලා මට කිව්වත්, "අනේ හාමුදුරුවෝ, ඔය හැමෝටම අවබෝධ කරන එක මටත් අවබෝධ කරලා දෙන්නකෝ" කිව්වයි කියලා හෙප් කරන්න බෑ මේක. ඊය තමා ඥානනේ වශයෙන්, ගුණයක් වශයෙන් වඩ아가න තමන්ගේ දහමක්. හාමුදුරන්ට උන නිසා, දේශනාව අහන නිසා, දේශනය කරන නිසා, අහන නිසා, කිව්ව නිසා, ඉල්ලහන නිසා නෙමේ. තමන්ට සැබෑ වුමනාවක් ඇති වෙන්න ඕන. මම ජීවිතේ හඳුනා ගන්න ඕන. මේ ජීවිතේ මට වෙන කවුරුවත්ම නෑ ධර්මය ඇරෙන්නට. අත්තාහි අත්තනෝ නාතෝ, ඇත්තෙන්ම මට මාව පමණයි පිහිට. ඒක තේරුම් ගන්න පුළුවන් ඔබ ඔබගේ කාමරේ තනි වුණාම ඔබේ තියෙන මානසිකත්වයේ. එළියට බහින්නේ කොණ්ඩ බීරලා ඩයිවේ කවුන්ටර දාලා මේ ඇඳලා රෙදි මැදලා මේ කරලා සිනහවෙන් කටපුරවගෙන රවුල කපලා එළියට එනවා. අනිත් සියලු දෙනාත් එහෙමයි මේ වේශ නිරූපණයේ යෙදිලා එළියට එනවා. නමුත් ඇත්ත නිරූපණයේ තියෙනවා තුලනේ. ඇත්ත නිරූපණයේ තුල තමා කවුද? අන්න එතන නේද මං වඩා ලස්සන කෙනා වෙන්න ඕන. මේ ලෝකයේ තුල පෙනී සිටින නිරූපණය නෙමේ වඩා වැදගත් වන්නේ මා තුල, මගේ පෞද්ගලිකත්වයේ තුල, මගේ අධ්‍යාත්මයේ තුල නිරූපණය. අන්නේ නිරූපණය ලස්සන කරගන්න. අන්න එතන ඔබ වඩා සතුටින් ඉන්න පුළුවන්, මානසිකත්වයක් ගොඩනගා ගන්න පුළුවන් සද්ධර්මය ඇසීමෙන්. හැමදාම ඔබ අලුත් කාරුණකින්, අලුත් ඥානණයකින්, අලුත් දර්ශනයකින් පිබිදෙනවා. ඒ පිබිදෙන හැම මොහොතකම ඔබේ හොඳ මොලේ ශෛලාවදී වෙනවා, හොඳ ශෛලාවදී වෙනවා. ඒ විශිෂ්ට ඥානනේ දර්ශනයන් කුසලයන් වඩා වර්ධනය වීමෙන් මේ ලෝකයේ මිනිසුන් විසින් නොදකී කියලා හිතෙන ධර්මයක් තමා විසින් අත්දකිනවා. මෙතෙක් කාලයක් ඔබේ ප්‍රතිවාදියා අන් කෙනෙක් වුවත් ධර්ම මාර්ගයට පිවිසිච්ච දවසේ සිට ඔබේ ප්‍රතිවාදියා ඔබම කරගත යුතුයි. එතන පටන් ඔබ සටන් වදින්නේ ඔබේ මනසත් සමග, ඔබත් එක්ක, ඔබේ හැඟීම් ලක්ෂණත් එක්ක, ඔබේ හිතේ පහළ වෙන දේවල් එක්ක ඔබ පාක්ෂික නොවි විද්‍යාත්මක වෙන්න බලනවා. මාර පාක්ෂික වෙන්න එපා, මනසට පාක්ෂික වෙන්න එපා. ඔබ ඒ අතර විද්‍යාඥයෙක් වෙන්න. එවිට මේ විද්‍යාඥයා කොච්චර ප්‍රබලව සාධාරණත්වයේ දකින්න උත්සාහ කරනවද කියනවනම් තමාගේ වැරද්දෙත් තමාගේ වැරද්ද බාරගන්න එයා පිළිගන්න සූදානම් වෙනවා. පවුලේ කෙනෙක් වරදක් කළත් ඒ වරදේ වරදක් කියලා විවේචනය කරන්නත් පසුබාහනේ නැති වෙන්න පුළුවන්. ඒ තරම් මධ්‍යස්ථව ගොඩනගෙන්න පටන් ගන්නවා මේ ධර්මය. දේශකේ කැටියට යම් කෙනෙකුට පුළුවන් නම් මම මේ දේශනා කළේ බොරුවක් කියලා කියන්න. ඒ තුල මොන තරම් අතහැරීමක් තියෙන්න ඕනද එයාගේ වචනවල? නිකන් විහිළුවට හරි කියන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මම කියද්දි මේක බොරුවක් කියලා ඔබට කියන්න බැරිද? මම මේ පාවිච්චි කරන මනස බොරුවක් කියලා ඔබ එතෙන්ටවත් සූදානම් වෙලා නැද්ද? මේ පරිහරණය කරන ඉන්ද්‍රියන් බොරුවක් කියලා, මායාවක් කියලා, මිරිඟුවක් කියලා, සිහිනයක් කියලා මේ හැම මොහොතකම ඉන්නේ හීන දකිමින් නේද? සිහිනේ නේද සිටින්නේ? මේ සිහිනෙන් අවදි වෙන්න ඕන. ඒ සිහිනේ ඔබට දැන් නම් සිහිනයක් විදියට පේන්නේ නැහැ. මොකද අපිටත් හීනයක් හීනේ දකින වෙලාවට පේන්නේ ඇත්තක් විදියට. ඒකනේ දාඩිය දාලා නැගිටින්නේ බය වෙලා. හීනේ දකින වෙලාවට සිහිනේ සිහිනයක් විදියටද දකින්නේ? නැහැ. හීනේ දකින වෙලාවට හීනේ හීනයක් විදියට නෙමෙයි දකින්නේ, හැබෑවක් විදියට. තේරුණාද? ඒකනේ කිඹුල පස්සෙන් එළවනකොට බය වෙනවා, නයා පස්සෙන් එළවනකොට බය වෙනවා. හීනේ හීනයක් විදියට නෙමෙයි දකින්නේ, හීනේ දකින වෙලාවට හැබාවක් ඇත්තක්. ඒ වෙලාවේ ඒකයි වෙවුලන්නේ, කෑගාන්නේ, දාඩිය දාන්නේ, ඔක්කොම වෙනවා. අවදි වෙනවා. අවදි වුණාට පස්සේ ඒක හීනයක් වෙන්නේ. දැන් තේරුණාද? හීනේ හීනයක් බවට පත් වෙන්නේ හැරුණට පස්සේ තමයි දන්නේ මම මේ හීනයක් දැකලා තියෙන්නේ. අන්න මතක තියාගන්න. ඒ නිසා ඔබත් මේ මොහොතේ දකින හීනේ ඔබට හීනයක් බව තේරෙන්නේ කවදා හෝ භවදී වුණාට පසුයි. හැබැයි ඔබට හීනය මේ මොහොතේ ඔබට දැනෙන්නේ ඇත්තක් වාගේ. හැම මොහොතකම ජීවත් වෙන හැම මොහොතකම මේ මොහොත විතරක් නෙමෙයි ඔබ ගෙදර ජීවත් වෙတဲ့ මොහොතේ ඔබට තේරෙන්නේ මේක මේ දකින්න හීනයක් කියලා. මේ ලෝකේ ඉන්න මිනිස්සු සියලු දෙනාටම වෙච්ච දෙයක්, මිනිස්සු සියලු දෙනාටම වෙච්ච දෙයක් ඒ මිනිස්සු දන්නේ නැහැ මේ දකින්න හීනයක් කියලා. අවදි වුණාට පස්සේ දකින්න මෙතෙක් කාලයක් මන් දැකපු හීනයක්. දැන් මේ ධර්මයේ කෑම බීමත් එක්ක, රස්සාවත් එක්ක, ව්‍යාපාරයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද? මොකුත් නෑ. ඒක තියෙන්නේ බඩ පිට හම්බ කරගන්නනේ. ඒක ඒ විදිහට කරනවා. මේක ඒකත් එක්ක සම්බන්ධයක් නෑ. ඒක පැවැත්මට, ඒක ජීවත් වීමට, ඒවය තුකන් ඉෂ්ට කර ගැනීමට. මේ ධර්මයේ ඒ බාහිර ලෝකෙත් එක්ක ගාවන්න බෑ. මේක දර්ශනයක්. වෙසක් පුර 15 පොහෝ දවසේ අද අප මේ කටයුත්ත භාවනා වැඩසටහන සිද්ධ කළේ. පැමිණුණු සියලු දෙනාම හොඳ ගමන් මගක, හොඳ දාර්ශනික වැඩපිළිවෙලකට මුල පුරලා තියෙන්නේ. මේ ජීවිතයේ ප්‍රමුඛ ස්ථානය ධර්මයට ලබා දෙන්න, ඒකට කටයුතු කරන්න කියලා අපි මතක් කරනවා. මොකද අපිත් මේ සැනසille ලැබුවේ බොහෝ කැපකිරීම් කරලා. නමුත් ඒ කැපකිරීම් තුළ අප ශාල සහනයක්, සතුටක්, ප්‍රමෝදයක්, ප්‍රීතියක් තියෙනවා. ඒ ගැන පුදුමාකාර සතුටක්. ඒක ජීවිතේ නැවත නව උප්පත්තියක් හැටියට සලකන්න පුළුවන්. ඉතින් මේ ධර්ම ශාලා ඒ මේ ගොඩනගා ගන්න කාගෙන් කාගෙන් තෘතියල සත පහනහ රුපියල් 10 එකතු කරලා පින් පත්‍රිකා ගහලා ලොකු ලොකු එන්දේසි හරේ මේ පවත්තලා මැදියම දුවරුන්ට ඔළුව කහලා පස්සෙන් ගිහිල්ලා ඒ මොකුවත් මට කරන්න උන්නේ නැහැ. මේ ශාලාව හදලා මගෙන් වැලියටයක්වත් මම දැම්මෙන්නේ නැහැ. වෙන කරන්නේවත් ඉල්ලලා දැම්මෙත් නැහැ. මේකේ තියෙන සියලුම දේවල් හරිගස්සලා එකම එක පින්වත් මහත්මෙක් තමයි පූජා කරේ, මෙතුමෙක්. ඒ තමයි චාන්දන තිසේර මැතිතුමා, ඒ ශාමලි තිසේර මැතිණිය සහ ඒ පවුලේ පින්නතුන්, ඥාති පින්නතුන් හිතවත් සියලු දෙනාටත් අපි පින දෙනවා. ඒ මැතිතුමා සහ ඒ මැතිණිය තමයි මේ පරිත්‍යාගය සිදු කළේ. අපි ඒ නිසා අද වෙසක් පුර පොසලොස්වක බොහෝ දවසේ බොහොම ගෞරවයෙන් යුතුව එතුමන් හැදූ වැඩූ මව්පියන් දෙපළ පීටී තිසේරා පින්වත් පියාණන් වහන්සේත්, සීලවති වික්‍රමසිංහ මෑණියන් වහන්සේත් ගෞරව බුමාණෙන් සිහිපත් කරනවා. සසර කොතනක සිටියත් සැපයෙන් සැපයටපත් වේවා කියලා, උතුම් වූ නිවන් අවබෝධ කරගන්න කල්යාණ මිත්‍රත්වය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාමලේ තිසේරා මැතිණියගේ මව්පියන් වන YAD විජේරත්න පින්වත් පියාණන් වහන්සේටත්, බී විජේරත්න මෑණියන් වහන්සේටත්, අපි තුරුණවන්ගේ අනන්ත ගුණාසිරි බලයෙන් සසර සැනසෙල්ල ලබන්නට තුරුණවන් ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා. ඒ පවුලේ නමින් මිය පරලෝක ප්‍රාප්ත වූ සීලු ඥාතීන්ටත් සසර සැප පිණිස වේවා. සුජීවත්ව වාසය කරන සීලු දෙනාටමත් කායික මානසික සැපේ ලැබේවා. මේ පින්නතුන් හැදූ වැදූ මව්පියන්ටත් පින් අයිති වේවා. සුජීවත්ව වාසය කරන මව්පියන්ට කායික මානසික සුවය ලැබේවා. ධර්මයේ මුණගැසේවා. හැම දිනාගේම ජීවිතය ධර්මයෙන් ආලෝකමත් වේවා, සැපවත් වේවා. හැම දිනාටම දෙලොව යහපත වූ